नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सद्धं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा शरण शरणयामि साधु साधु पिंगवत्ने आदापि මේ හවස් වරුවේ ඉගෙන ගන්නේ සූපාදිශේෂ සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ඇතුළත් ප්‍රතිබෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොතේ නවවෙනි නිපාතයට. දේශනාවේ නම සූපාදිශේෂ සූත්‍රය. ඔබ අහලා තියෙනවද මේ සෝපාදිශේෂ කියන වචනේ? සෝපාදිශේෂ පරිනිබ්බාන, අනුපාදිශේෂ පරිනිබ්බාන. අපි සෝපාදිශේෂ පරිනිබ්බානය කියලා කියනවා කෙනෙකුට රහත් වුණාට පස්සේ වැඩ හිටින කාලෙට. ඒකට කියන්නේ අසෝපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි පිරිණි වෙලා තියෙන්නේ මොනවද? කෙලෙස්. සම්පූර්ණයෙන්ම කෙලෙස් නිවිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ පිරිණුවන් පෑමට කියනවා අනුපාදිශේෂ පරිනිබ්බාන කියලා. දැන් මෙතන සෝපාදිශේෂ කියන්නේ ඒ අර්ථේ නෙවෙයි. ඒක කොහොමද කියලා අපි බලමු. ඒ දවස්වල අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ උදේ පාන්දරින් පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. පිටත් වෙලා උන්වහන්සේ කල්පනා කළා ටිකක් දුර වඩිද්දී සවැත්නුවර පිණ්ඩපාතේ වඩින්න තාම වේලාසන වැඩි. මේ කෙට්ටුව පාත තියෙනවා පරිබ්‍රාජකාණන් ආරාමෝ. පරිබ්‍රාජකයන්ගේ ආරාමයක් තියෙනවා. මං එහෙ පොඩ්ඩක් ගොඩ වෙන්න ඕනේ කියලා හිතුවා. කවුද එහෙම හිතුවේ? සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ. හිතලා ඔන්න පරිද්දාජකයන්ගේ ආරාමයට උන්වහන්සේ වැඩියා. වැඩලා ඉතින් සතුරු සාමිචි කතා බහි එදුන කවුරු සමගද? අර තාපසින්නාසෙලා සමග. එදකොට ඒ කාල වේලාව වැඩි නිසායි උන්වහන්සේ විලාසන වැඩි නිසායි එහි වැඩි. ඒ වෙලාවේ මේ තාපසවරු අතර කතාවක් යෙදුණා. මොකද්ද කතාව? තාපසවරු කතා වුණා කවුරු හරි කෙනෙක් ස උපාදිශේෂෝ කෙලෙස් සහිතව. එතකොට මෙතන අර්ථය දුන්නේ කොහොමද? කෙලෙස් සහිතව කියලා. ඒක පටලව ගන්න හොඳ නැත්තේ ඒකයි. එතකොට මෙතන උපාදිශේෂ කියන එක පාවිච්චි කරේ කෙලෙස් සහිතව කියලා. කෙලෙස් සහිතව කවුරු හරි කෙනෙක් මළු ඒ කවුරුවත් නිරයෙන් නිදහස් වෙලා නැහැ. ඒ කවුරුවත් තිරිසන් අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ කවුරුවත් පිරේත ලෝකෙන් නිදහස් වෙලා නැහැ. ඒ කවුරුවත් අපායට දුගතියට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා නැත කියලා මේ පිරිස කතා වෙනවා දැන්. කවුද මේ තාපසින් ආන්සෙලා? හොඳල හොඳයි බලාගෙන යද්දි. උදේ පාන්දර වුණත් ඔව් හොඳයි කතා කරන්නේ. ඉතින් කෙලෙස් සහිත මලොත් නිදහස් වෙන්නේ නැත කියලා උණු කතාව. එතකොට දැන් මේ කතාව මැද්දේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ කතාවට සතුටුනේ නැහැ. උන්වහන්සේ මේ කතාව ගැන සතුටුනේ නැහැ. හැබැයි මේකට විරුද්ධ මුකවත් කියන්න ගියෙත් නැහැ. උන්වහන්සේ සතුටුනේත් නැහැ, උත්තර පත්‍ර දෙන්න ගියෙත් නැහැ. උන්වහන්සේ වෙලාව ආවා. දැන් එළිවටලා වෙලාව උන්වහන්සේ මහඳ යන්නම් කියලා උන්වහන්සේ පිටත් වුණා. පිටත් වෙලා උන්වහන්සේ පින්නපාතේ වැඩියා. වැඩලා හිට හිතුව මේ කතාව භාග්‍යතුන් වහන්සේට කියන්න වටින එකක්. බලන්න කොච්චර උතුම්ද කියලා ඒ කාල රහතන් වහන්සේලානේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සංවරකම. අර පිරිස මැද්දේ අඬබඩු මුකුත් නැහනේ. බලන්න මොකද හේතුව? දැන් සාමාන්‍ය මිනිස්සු අතර වගේ කතාවක් කියනවා නම් කොච්චර අතකට දානවද නේ? වෙනවද නැද්ද? වෙනවනේ. ඔයාලා කොහොමද කියන්නේ? මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එක පාට පැනගෙන යන්නේ නැද්ද? බලන්න වෙනස. ගමනේ වෙච්ච චරිතයක ඇති ප්‍රභාව. ඒක සාමාන්‍ය ගමනේ වෙච්ච නැති චරිතයක ගමනේ වෙච්ච නැති චරිතෙ සුටුස් ගාලා ඇවිසිලා යනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නිශ්ශබ්දව හිටියා, පිළිගත්තේ නැහැ, සතුටුනේත් නැහැ, ආයෙ උත්තර පත්‍ර බඳින්න ගියේ නැහැ. එහෙනම් යන්නම් කියලා උන්වහන්සේ පිටත් වුණා. ගියලා පින්නපාතේ වැටි. වැඩලා දාන වන්දලා කෙලීම පින්නපාතේ වන්දලා මොකද කළේ? මේක බුදුරජාණන් වහන්සේට කියන්න වටින කතාවක් මේක කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට වැටියා. කියලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පාඩි විලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ස්වාමීනි, මං අද උදේ පින්නපාතේට සවැත් නූර් නගරේට ටිකක් වේලාසනේ පිටත් වුණා. පිටත් වෙලා ටිකක් දුර යද්දී මට හිතුණා අද පින්නපාත යන්න තාම වේලාසන වැඩි. ඒ නිසා මේ පරිද්‍රාජකයන්ගේ තාපසින්නාසිලාගේ ආරාමයක් මේ ළඟ තියෙනවා. ඉතින් මං ඕකට පොඩ්ඩක් ගොඩ වෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ මං ගියා. ගිහලා ඒගොල්ලොත් එක්ක කතා බස් කරලා මාත් පැත්තකින් වාඩි වුණා. එතකොට ඒ අය අතරේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේක සාකච්ඡා වුණා කිව්වා. මොකද සාකච්ඡා වුණේ කවුරු නමුත් කෙනෙක් මැරෙන්නේ කෙලෙස් සහිතව නම් ඒ කවුරුවත් නිරේ මිදිලත් නැහැ. තිරිසන් ලෝකෙන් මිදිලත් නැහැ. ප්‍රේත ලෝකෙ මිදිලත් නැහැ. දුගතියට වැටෙන ස්වභාවයෙන් මිදිලත් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ මම මේක මේ ඇහුණට මම මේක පිළිගත්තේ නැහැ. මම මේක ප්‍රතික්ෂේප කරලා උත්තර දෙන්න ගියෙත් නැහැ. මං ඉතින් පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ කියන්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිතුරු දුන්නා. සාරිපුත්‍ර ඔය තාපසින්නාංශීලා මෝඩයි. බාලා බාලා කිව්වෙතන මෝඩයි. අව්‍යත්ත මොකවත් දන්නේ. කේච සෝපාදි සේසංවා උපාදි සේසෝසි ජානිසෝ මොකද කෙලෙස් සහිතය කෙලෙස් සහිත කියලා දන්නද මොන්දලා? අනුපාදි සේසංවා අනුපාදි සේසෝසි ජානිසති කෙලෙස් රහිතය කෙලෙස් රහිත කියලා දන්නවා කියලා කිව්වොත් මුන්දලා මෝඩයි කියලා. හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ මේ කරපු විග්‍රහය. කියනවා සාරිපුත්ත කෙලෙස් සහිත පුද්ගලයන් නවතිනෙක් කියනවා. මැරෙන්නේ නිදහස් වෙලා. ඒගොල්ලෝ කෙලෙස් සහිත පුද්ගලයන් කී දෙනෙක් ඉන්නවද? නව දෙනෙක් කියනවා. හැබැයි ඒගොල්ලෝ මේ යන්නේ නිරේ නිදහස් වූ අය හැටියටයි. තිරිසන් අපායෙන් නිදහස් වෙච්ච අය හැටියටයි. ප්‍රේත ලෝකෙන් නිදහස් වෙච්ච හැටියටයි. අපායේ දුර්ගතියේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙච්ච අය හැටියට මිය යන නව දෙනෙක් ඉන්නවා කියලා. කෙලෙස් සහිතව ඒගොල්ලෝ මැරෙනවා. හැබැයි ඒගොල්ලෝ කෙලෙස් සහිතව මැරුණට සතර අපායෙන් නිදහස් වෙච්ච අය. මේක දන්නේ නැහැ කිව්වා අන්නේ තීර්ථකයන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ එක එක චරිතේ විස්තර කරනවා. සාරිපුත්‍ර කෙනෙක් කියනවා සීලය සම්පූර්ණයි. සීලය සම්පූර්ණව, ඒ කියන්නේ යා සීලේ කයෙන් වචනෙන් සංවර භාවයට සම්පූර්ණයෙන්ම පත් වෙලා ඉන්නවා. සංවර කරමින් වාසය කරනවා. පරිපූර්ණකාරී හෝති. පරිපූර්ණකාරී හෝති කියන්නේ සංවර කරමින් සීලේ සම්පූර්ණ කරමින් ඉන්නවා. ඒ කියන්නේ සීලේ සම්පූර්ණ වෙලා ඒ සම්පූර්ණ වෙච්ච එක පවත්වමින් ඉන්නවා. සීලේ සම්පූර්ණ කරපු එක පවත්වමින් ඉන්නවා. සමාධිස්මින් පරිපූර්ණකාරී. සමාධියත් සම්පූර්ණයි ඒක පවත්වමින් ඉන්නවා. ඒව ඔක්කොම සංස්කාර නෙමෙයිද? සංස්කාරන පවත්වමින් ඉන්නේ මේ පවතින්ද? එතකොට මේ සමාධිය පවත්වමින් ඉන්නවා. පඤ්ඤායෙ මත්ත සූකාරී. හැබැයි ප්‍රඥාව තියෙනවා තව මත්ති කරන්න යාට. ඒ නිසා ප්‍රඥාව ඒ ශීලයේ සමාධිය තුල යම් ප්‍රමාණයකට ප්‍රඥාව වැඩෙනවා දී ප්‍රමාණය තමයි. එයා ඉන්නේ ඕරම් භාගයේ සංයෝජන පහින් තොරව. සංයෝජන බුදුරජාණන් වහන්සේ කීයක් දේශනා කළාද? 10යි. ඒ 10 උන්වහන්සේ කොටස් දෙකකට බෙදුවා. ඔව්. උද්දම් භාගයේ සංයෝජන 5යි ඕරම් භාගයේ සංයෝජන 5යි. උද්ද කිවි උඩ. එතකොට උඩු පැත්තට හැරිලා යන සංයෝජන 5යි යටි පැත්තට හැරෙන සංයෝජන 5යි. ඕරම් භාගයේ කිවි යටි පැත්තට හැරිලා යන සංයෝජන 5යි. උද්දම් භාගයේ කිවි උඩු පැත්තට හැරිලා යන සංයෝජන 5යි. එතකොට මේක ලෝකේ ඕනම සත්‍යයකට තියෙනවා සංයෝජන. මොනවද මේ සංයෝජන? එතකොට 5යි 5යි 10යි. මොනවද මේ සංයෝජන 10? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. මේක 5යි. මේ පහට මොකද්ද කියන්නේ? යටිපැත්තට. ඒ කියන්නේ කාම ලෝකයෙන් පහළට. කාම ලෝකයයි ඒකෙන් පහළට ඔක්කොම සත්‍යය ඇද දාන්නේ මේ ඕරම් භාගයේ සංයෝජන වලින්. මේ ඕරම් භාගයේ සංයෝජන වලින් බැඳිලා ඉන්න සත්‍යය තමයි කර්ම රැස් කරන්නේ යටිපැත්තේ භවයේ හැදෙන්න. එතකොට මේ භවයට අනුව යන් ගිහිල්ලා උපදිනවා. සංයෝජන කියන්නේ මේකේ මෙයා බැඳිලා ඉන්නේ. මේ මීමට සක්කාදිට්ඨියට බැඳිලා ඉන්නවා. එතකොට විචිකිච්ඡාවේ එයා ඉන්නේ. ඔව්, සීල වෘත වල ගහණය වෙලා ඉන්නේ. කාමරාගිට බැඳිලා ඉන්නේ. පටිගයට බැඳිලා ඉන්නේ. එතකොට ඒ ඕරම් භාගී සංයෝජන. තව උද්‍රජන් වහන්සේ වදාළා දස සංයෝජන වලින් ඉතුරු පහ මොනවද? රූප රාග. රූපයට බැඳිලා ඉන්නවා. අරූප රාග. අරූප ස්වභාවි තලයටත් බැඳිලා ඉන්නවා. මාන. මාන්නෙට බැඳිලා ඉන්නවා. උද්දච්ච. හිතෙහි තියෙන විසිරීමට බැඳිලා ඉන්නවා. අවිජ්ජා. අවිද්‍යාව. මේ පහට කියනවා උද්දම් භාගය කියලා. ඒ කියන්නේ දැන් අර යටි තලයට බැඳිච්ච පහ නැති කළා, අර පහ එක පාට නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ පහ බලපවත්තන්නේ කාම ලෝකෙ උඩ උපතට. කාම ලෝකෙන් උඩට තියෙන උපතට. ඒතර බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළේ ඒතර කෙනෙක් ඉන්න පුළුවන් සීලය සම්පූර්ණ කළා. සමාධිය සම්පූර්ණ කළා. හැබැයි ප්‍රඥාව ඒ මට්ටමේ සම්පූර්ණ වෙලා නැහැ. තවමත් ඒක කරන්න තියෙනවා. එතකොට එයා හැබැයි ප්‍රහාණය කරලා තියෙනවා මොනවද? ඕරම් භාගීය සංයෝජන පහ. එයා අන්තරා පරිනිබ්බායි හෝති. එයාට මොකද්ද වෙන්නේ? අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ එයා මේ ලෝකෙන් චුත වෙලා. දැන් මේ කියන්නේ අනාගාමී කියන ගැන. ඒ කියන්නේ ඕරම් භාගීය සංයෝජන පහ යම් කෙනෙකුට ප්‍රහාණය වුණා නම් අනාගාමී. අනාගාමී කියන්නේ න ආගාමී. ආගාමී කියන්නේ කැරකී එන. න ආගාමී කියන්නේ කැරකී නොයන. ඍජුමගින් නෙමෙයි යන්නේ. කැරකිලා එන්නේ නැහැ. රවුමෙ නෙමෙයි යන්නේ. කෙලින් පාරේ. එතකොට එයා මෙතනින් චුත වෙලා ඒ ලෝකේ උපදිනකොටම පිරිනිවන් පානවා. අතරක් නැහැ. මේෙන් චුත වෙලා අනාගාමී බ්‍රහ්ම ලෝකේ උපදිනකොටම පිරිනිවන් පානවා. එයාට කියනවා අන්තරා පරිනිබ්බාන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මෙයාත් කෙලෙස් සහිතයි. එයාට තව තියෙනවා සංයෝජන පහක. ඒ සංයෝජන පහ ප්‍රහාණය වෙන්නේ මේ ලෝකෙදී නෙමෙයි. අර ලෝකෙදී. එතකොට මෙයා මේ ලෝකෙන් චුත වෙන්නේ කෙලෙස් සහිතව. හැබැයි මෙයා මැරෙන්නේ නිරේ මිදිච්ච කෙනෙක් හැටියටයි. තිරිසංගපායෙන් මිදිච්ච කෙනෙක් හැටියටයි. ප්‍රේත ලෝකෙන් මිදිච්ච කෙනෙක් හැටියටයි. සතර අපාය දුර්ගතියට වැටෙන ස්වභාවයෙන් මිදිච්ච කෙනෙක් හැටියටයි. මේ තමයි කියනවා පළවෙනි පුද්ගලයා. ඊර්වංශ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තේ දෙවෙනි පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා සීලයෙන් අර වගේම සම්පූර්ණයි. සමාධියත් සම්පූර්ණයි. ප්‍රඥාව අර ප්‍රමාණයට තමයි වැඩිලා තියෙන ප්‍රමාණය තමයි ප්‍රඥාව තිබෙන්නේ. හැබැයි ඕරම් භාගී සංයෝජන පහම යාටත් ප්‍රහාණයි. එයා මෙතනින් චුත වෙනවා. මිය යනවා. එතකොට එයා මැරින්නේ දස සංයෝජන ප්‍රහාණය කරව කෙනෙක් හැටියට ඒකේ අඩක් ප්‍රහාණය කරව කෙනෙක් හැටියට. එහෙනම් එයාට කෙලෙස් තියෙනවා. හැබැයි එයා මැරෙන්නේ උපහච්ච පරිනිබ්බායි. ආ උපදින කොටම වගේ මැරුණා. මෙයා ඉපදීලා ටිකක් ඉඳලා පිරිනවම් පානවා. එතකොට එයා මනුස්ස ලෝකෙදී මැරුණේ නිරේ මිදිච්ච කෙනෙක් හැටියට. තිරිසං අපායෙන් මිදිච්ච කෙනෙක් හැටියට. ප්‍රේත ලෝකෙන් මිදිච්ච කෙනෙක් හැටියට. අපාය දුර්ගතියෙන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියට. ඒ තමයි කිව්වා කෙලෙස් සහිත මරණාගෙන් සතර අපාය නිදහස් වෙන දෙවනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තව එක්කෙනෙක් ඉන්නවා. එයා සීලේ සම්පූර්ණ. සමාධිය සම්පූර්ණ. එයත් ප්‍රඥාව අර වගේ ප්‍රඥාව සම්පූර්ණ නෑ. සම්පූර්ණ වෙන්න තව තියෙනවා. හැබැයි යා අර ඕරම්භාගී සංයෝජන පහ ප්‍රහාණය කරලා ඉන්නේ. එයාට ඉතුරු වෙලා තියෙන්නේ උද්දම්භාගී සංයෝජන පහ. එයත් මැරෙනවා. හැබැයි යා මැරෙන්නේ නිරේ මිදිලා. තිරිසංයෝනියෙන් මිදිලා. ප්‍රේත විශේෂයෙන් මිදිලා. දුගතියට වැටෙන ස්වභාවයෙන් මිදිලා. එයා මැරිලා ගිහිල්ලා අසංඛාර පරිනිබ්බායි. එයා මැරිලා ගිහිල්ලා මේ ඒ අනාගාමී බ්‍රහ්ම ලෝක තියෙන අවිහ අතප්ප සුදස්ස සුදස්ස යකනෙච්ච මේකේ අවිහ අතප්ප ආදී එයා උපදිනවා. ඉපදිලා කාලයක් ඉඳලා එයා එතකොට එයාගේ කාලයක් ඉන්නකොට එයාගේ ඉන්න තුල එයාගේ මේ හිත වැඩි වෙගෙන යනවා. එයා ලොකු උත්සාහයක් කරන්නේ නැහැ. වැඩි වෙගෙන යනවා. එතකොට එයා හේටි උද්දම්භාගී සංයෝජන ප්‍රහාණය කළා පිරිනම් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත ඒ තමයි තුන්වෙනියා. තව එක්කෙනෙක් කියනවා කෙලෙස් සහිතව මැරෙන්නේ හැබැයි සතර පායෙන් මිදිලා. එයා සීලය සම්පූර්ණ කරනවා. සමාධිය සම්පූර්ණ කරනවා. ප්‍රඥාව අර විදිහට මෙයාට තියෙන්නේ ප්‍රමාණයට වැඩිලා සාමත්‍ය කරන්න තියෙනවා. එතකොට එයා මැරෙනවා. හැබැයි එයා මැරෙන්නේ නිරේන් මිදිලා. තිරිසංගපායම් මිදිලා සතරපායම් මිදිලා සසංකාර පරිනිබ්බායි. එහි ගිහිල්ලා යා වීරිය ගන්නවා. වීරිය ගන්නකොට එහෙදි යාට මාර්ගයේ ඉතුරු ටික සම්පූර්ණ වෙනවා. වෙලා එහෙදි පිරිනවම් පාන. එතකොට බලන්න අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි. ඒතර කීයද නේද? හතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව එක්කෙනෙක් ඉන්නවා සාරිපුත්ත. ඒ එයා සීලය සම්පූර්ණ කරලා ඉන්නවා. සමාධිය සම්පූර්ණ කරලා ඉන්නවා. ප්‍රඥාව ඒ ප්‍රමාණයට තමයි තියෙන්නේ. හැබැයි ඕරම් භාගී සංයෝජන ප්‍රහාණයක එයා යනවා. එයා මැරෙනවා. එතකොට එයා මැරෙන්නේ ආපහු මේ කැරකිලා ඉන්න නෙමෙයි. නිරේට වැටෙන්නේ නැති ස්වභාවයෙන්. ප්‍රේත ලෝකේට සතර අපායට තිරිසන් ලෝකෙට වැටෙන ති ස්වභාවයෙන් තමයි යා මිය යන්නේ. එයා මිය ගිහිල්ලා උපදිනවා කියමු අවිහි. මොන නම් මිය උපදිනවා. එයා අවි යම්තාක දෙහි ඉඳලා ඊට පස්සේ උපදිනවා මැරිලා ගින් අතප්පේ. ඊට පස්සේ යම්තාකද්ද මේ මැරිලා සුදස්ස සුදස්සි එකින් එක අනෝ ඒකට කියන උද්දං සෝත ගාමී. උද්දං සෝතෝ හෝති අකනිට්ඨ ගාමී. එතකොට උඩු අතට එයා යනවා. අකනිට්ඨේට යනකම් ඉපදීපිට යනවා. ඉල අකනිට්ඨේදී තමයි පිරිනවම් පානවා. එයත් මේ අපායෙන් මිදිච්ච කෙනෙක් කියනවා. මෙයා පින්වත්නි බුද්ධ ශාසනයේ කර දින කොහේවත් නෑ. දැන් අපි ගමු අපගේ භාග්‍යතුන් වහන්සේ පාරමී පිරුවනි සාරා සංගයේ කල්පගණන්. ඍජු මාවත්තකද පාරමි පිරි වක්‍රපාරේද? වක්‍රපාරක. ඇයි? තිරිසන් අපායේ ගියේ නැද්ද? ගියානේ. උන්නාසේට සමහර අවස්ථාවදී විවරණ ලබනකොට සමහර අවස්ථාවල උන්නාසීතේ තිරිසන් හැටියට තේන්නේ සඳහන් වෙලා. දැන් ඔය විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ උන්නාසී නාගරාජෙක්නේ. විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ නාගරාජේ. පදුම බුදුරජාන් වහන්සේ කාලේ සිංහයි. කෙලකට බලන්න වැටෙන ස්වභාවයෙන් තමයි මේක තේකෙන්නේ පුදුම සහගත වෙන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. ඒකනේ උන්නාසී කවදාවත් මේ බුද්ධත්වයට කෙනෙක් මෙහෙවෙ නැත්තේ. ඒ උන්නාසී දන්නා එක ඍජු මාවතක් නෙමෙයි කියලා. ඍජු මාවත මොකන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගෙමයි. උන්නාසී හැමතැනම හැමතිස්සෙම කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම හිත පහද ගන්න කියලා. උන්නාසී ලේසියෙන් කියන්නේ තිබන්නේ පාරමී ගැන හිත පහද ගන්න කියලා නේ. එක දේශනාවකවත් නැහැ පාරමී ගැන හිත පහදව ගන්න කියලා. උන්නාසී දේශනා කළේ හැමතැනම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිත පහදවන කියලා. ඇයි? මේ බලන්න බේරෙන්නේ යන්නේ. වෙන කවුරුත් නැහැ බේරෙන්න. ඊට පස්සේ දැන් එතනට පස් දෙනයි නේ. කවුද පස් දෙනා? ආන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, උද්දන්සෝත අකනිට්ඨ ගාමි. ඒත් තව කී දෙනෙක් ඉතුරු වෙලාද එතකොට? තව හතර දෙනෙක් ඉන්නවා ඉතුරු වෙලා. කියනවා සාරිපුත්ත තව එක්කෙනෙක් කියනවා ශීලේසු පරිපූර්ණකාරී හෝති. ශීලේ සම්පූර්ණ කරලා සම්පූර්ණ කරගෙන ඉන්න එක්කෙනෙක්. සමාධිස්මින් මත් සූකාරී. සමාධිය සම්පූර්ණ නැහැ. සමාධිය තව කරගන්න තියෙනවා. පඤ්ඤාය මත් සූකාරී හෝති. ප්‍රඥාව සම්පූර්ණ නැහැ. ප්‍රඥාව තව කරගන්න තියෙනවා. හැබැයි එයා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා තියෙනවා. ඒ වගේම යා රාගයයි ද්වේෂයයි මෝහයයි තුනී කරගෙන ඉන්නේ. එයා සකදාගාමි. එයාට කියන්නේ මොකද්ද? සකදා සකි දේව ඉමං ලෝකං ආගන්තවා. එක වතාවක් විතරක් මේ ලෝකෙට එයා එනවා. එයා මේ ලෝකෙට එනවා එක වතාවක් විතරක් එනවා. එතකොට අනාගාමි ලෝක කියන්නේ කෙනෙක් නෙවෙයි. එයා එතකොට ධර්මය අවබෝධ කරන්නේ කොහේද? කාම ලෝකේ. කාම ලෝකෙට එක වතාවක් කියලා එනවා. එයාට මොකද හේතුව? අර තුනී මිසක් ප්‍රහාණය වෙලා නැහැ. හැබැයි යා මැරෙන්නේ මේ ලෝකෙදී. සකදාගාමි එක්කෙනා මැරෙන්නේ ඔව් නිරේන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියට. තිරිසන් ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියට. ප්‍රේත ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියට. අපාය දුර්ගතියට වැටෙන ස්වභාවයෙන් බේරිච්ච කෙනෙක් හැටියට. එතකොට කී දෙනයිද? 6යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාරිපුත්‍ර තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශීලේසු පරිපූර්ණකාරී හොති. ශීලේ සම්පූර්ණ කරගෙන ඉන්නවා. සමාධිසින් මත්සෝකාරී. සමාධිය සම්පූර්ණ කරගෙන නැහැ තාම. කර්මෙන් ඉන්නවා. කර කර ඉන්නවා සමාධිය. පඤ්ඤාය මත්සෝකාරී. ප්‍රඥාවත් තව සම්පූර්ණ කරගෙන ඉන්නවා. සංයෝජන තුනම ප්‍රහාණය කළා ඉන්නේ. මොනවද ඒ සංයෝජන තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බති පරාමාස. ඒ තුන ප්‍රහාණය කළා ඉන්නවා. ඒක බීජී. ඒක බීජී කියලා කිමික කියනවා? එයාට ඒක බීජී. එකම බීජ අවස්ථාවක්. ඒ කියන්නේ ආයේ පැල වෙනවා එක වතාවක්. ඒකඤ්ඤේව මානුෂකම් බවන් නිබ්බත්ත්‍වා. ඒ කියන්නේ එක මනුස්සාත්ම කායය මෙහෙට එනවා. දැන් මේ ජීවිතේ සෝතාපන්න වෙන ඕන කෙනෙක්. දැන් මොන මේ සෝතාපන්න වෙලා යා මෙහෙ මැරෙන්නේ. හැබැයි යා මැරෙන්නේ එක මනුස්සාත්ම කායය උපදින්නයි. ඒක මානුෂිකම් බව නිබ්බත්ත්‍ව දුක්ඛ සම්පත කරෝති. හැබැයි ඒ ආත්මේ නිවන් දකිනවා. ඒකට යා වෙන ලෝකයකට යන්නේ? වෙන ලෝකයකට යන්නේ නැහැ. යා දෙවියන් අතරට යන්නේ නැහැ. බ්‍රහ්මෙන් අතරට යන්නේත් නෑ. එයා එක මනුස්ස ආත්මයක් ලැබලා දෙක අපිකම යා මේ ජීවිතේ ඔන්න කෙනෙක් සෝවාන් වුණා. දැන් සෝවාන් වෙලා මේ කියන හැටිට නම් එයා ලොකු ප්‍රඥාවක් තියෙනවා. හැබැයි කාම ලෝකෙට ලොකු බැඳීමකුත්, මනුස්ස ලෝකෙට ලොකු බැඳීමකුත් තියෙන හැබැයි. එතකොට එයා වැටින්නේ කොයි කුටසටද? ඒක බීජී කියන කොටසට. දැන් මේක බුදු කෙනෙකුට අර වෙන කෙනෙකුට හොයන්න බෑ. එතකොට එයා ඔන්න දැන් මේ ලෝකේ මැරෙනවා. දැන් මේ ලෝකෙන් ඔන්න මිය යනවා. මිය යන්නේ මේ ගිහින් උපදින ආයමත් මනුස්ස ලෝකෙම ඉපදිනවා. හැබැයි ඉපදිලා ආයි මාර්ගය වඩනවා. මේක තියෙනවා ඒ කිනා මැරෙන්නේ පිළි සහිතව. ඒ සංයෝජන තව හතක් තියෙද්දි කියනවා බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා එයා කලුරිය කරද්දී යා නිදහසලා කියනවා ඉන්නේ. නිරින් නිදහසලා කියනවා. තිරිසංයපායෙන් නිදහසලා ඉන්නේ කියනවා. පෙරේත ලෝකෙන් නිදහසලා කියනවා ඉන්නේ. අපාය දුර්ගති විනිපාතයෙන් නිදහසලා ඉන්නේ. එයා කියනවා ඊළඟෙක් කෙනා. දැන් කී දෙනෙක් කිව්වද? හතක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත තව පුද්ගලෙක් කියනවා. එයා සීලය සම්පූර්ණ කරගෙන ඉන්නවා. සමාධිය නම් හැබැයි කරගන්න තියෙනවා. ප්‍රඥාවත් තව කරගන්න තියෙනවා. එයා හැබැයි සංයෝජන තුනක් ප්‍රහාණය කරලා ඉන්නේ. එයා කෝලංකෝල. එයාට කියන්නේ කෝලංකෝල කියලා. ඒක තියෙන මේකේ දේවා තීනිවා කුලානි සන්ධාවිත්වා සංසාරිත්වා. දේවා තීනිවා කියලා කියන්නේ එක්ක ආත්ම භාව දෙකක්. එහෙම නැත්නම් ආත්ම භාව තුනක්. එක්ක මේ ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ, කාම ලෝකේ. කාම ලෝකේ යා එක්ක මේ ලෝකේ හෝ තව වෙන කාම ලෝකික හෝ ආත්ම භාව දෙකක්, දෙකක් තුනක්. දෙකක් තුනක් යා යනවා. එයාගේ හැබැයි අරයතරන් තීක්ෂණ ප්‍රඥාව නේ. ඊට වඩා ටිකක් ප්‍රඥාව අඩුයි ටිකක් නේ. ඒක නිසා යා ආත්ම භාව දෙකක් තුනක් යන්නේ. ඒ කෙනා ඔන්න දුක් කෙලවර කරන. හැබැයි යා මී යන්නේ කෝලංකෝල කෙනත් මේ ක්‍රියාත්ම මී යන්නේ නිරේ නිදාස් වෙලා, තිරිසන් අපායෙන් නිදාස් වෙලා, පෙරේත ලෝකෙන් නිදාස් වෙලා, සතර අපායෙන් නිදාස් වෙලා. දැන් කීයද? 8යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ තව එකෙක් ඉන්නවා. සීලයෙන් සම්පූර්ණයි, සමාධිය හැබැයි අසම්පූර්ණයි. යා සමාධි කරන්න ඕනි තව. ප්‍රඥාතව වඩන්න ඕනි. හැබැයි සංයෝජන තුනම ප්‍රහාණය කරලා තියෙන්නේ. යා සත්තක්හත්තු පරමෝ. උපරිම වශයෙන් ආත්ම හතයි. සත්තක්හත්තු පරමෙන් දේවේච මානුෂේච සංධාවිත්වා සංසාරිත්වා. ඔව්, දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ සැරිසරා යනවා ආත්ම කීයක්ද? උපරිම වශයෙන් හතයි. දුක් කෙලවර කරන මේ කෙනාට කියනවා ඔව් සත්තක්හත්තු පරම. උපරිම වශයෙන් හත. උපරිම වශයෙන් සත්වතාවක්. ඒක කවදාවත් අටවෙනි මතාවකට යන්නේ නැහැ. අටවෙනි මතාවට යන්නේ නැහැ. අටවෙනි මතාවකට යන්නේ නැහැ කියලා අතන සූත්‍රයේ ගාථාවක් තියෙනවානේ. ඔව්, ඒ මොකද්ද ඒ ගාථාව? ඒ හරිය සත්‍යානි විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේ. ගම්බීර පඤ්ඤ කිව්වේ ගැඹුරු ප්‍රඥාය විසින් මනවින් දේශන ලද. ගැඹුරු ප්‍රඥා කවුද? අපගේ ශාස්ත්‍රණ වහන්සේ. ගම්බීර පඤ්ඤේන සුත් මනවින් දේශන ලද ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිද්ද කිංචාපි තේ හොන්ති බුසප්පමත්ත. ඒකෙන බොහෝසෙයින්, බොහෝ කියුවේ බොහෝසෙයින්, බොහෝසෙයින් ප්‍රමාදී වුණා. නතේ භවං අත්‍යමං ආදියන්ති. අටවෙනි භවයකට යන්නේ. එතකොට ඒ සත්තක්කත් පරම අටවෙනි භවයකට යන්නේ. ඒක කියන ඉදම්පි සංධි රතන. මේක සංධ්‍යාගයේ තියෙන උත්තරම රත්න භාවයක් කියලා. එතකොට මේ සත්තක්කත් පරම සත්වතාවක් උපරිමෙන් සත්වතාවක් උපත කරා යන කෙනා මේ මනුස්ස ලෝකයෙන් මැරෙද්දී ඔව් මැරෙන්නේ කෙලෙසයිතුව. හැබැයි නිරේ නිදහස් වෙලා, තිරිසල් අපාය නිදහස් වෙලා, ප්‍රේත ලෝකෙ නිදහස් වෙලා, අපාය දුර්ගති විනිපාතෙන් නිදහස් වෙලා. ඒ සාරිපුත්ත දැන් බලන්න කියනවා. එතකොට සතර අපාය නිදහස් වෙලා මේ යන පුද්ගලයා නව දිනක් මේ ලෝකේ ඉන්නවා කියනවා. හරි ආශ්චර්ය නේ මේක. මේ මානසිකට මේක හිතා ගන්න පුළුවන් එක. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම විග්‍රහ කර කර පෙන්වුවට මේ ලෝකේ වෙන කෙනෙකුට මෙයා අන්තරා පරිනිබ්බාය කෙනෙක්. මෙයා උපහච්ච පරිනිබ්බාය කෙනෙක්. මෙයා අසංකාර පරිනිබ්බාය කෙනෙක්. මෙයා සසංකාර පරිනිබ්බාය කෙනෙක්. මෙයා උද්දන්සෝත අගිරිට්ඨ ගාමී කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. වෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? මෙයා ඒක බීජ කෙනෙක්. මෙයා කෝලංකොල්ල කෙනෙක්. මේ සප්තක්කත් වර්ම කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? ඉන්ද්‍රිය පරෝ පරියත් ඥාණයෙන් තමයි දැන් මේ ඉන්ද්‍රිය මේ ලෝකේ අපේ කියනෝනේ ඉන්ද්‍රිය. දැන් අපි ඉන්ද්‍රිය කියලා කියනවා ඇස කන නාසය දිවකය මනස. එතනේ මේවා අපි පාවිච්චි කරනවා. හැබැයි අරවා පාවිච්චි වෙන්නේ මාර්ගේ වඩන්නයි. මොනද ඉන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිතනවා එක එක්කිනාට එක එක්කිනාගේ පුණ්‍ය වාසනාවේ වෙනස්කම් අන්නෝ. පුණ්‍ය මහිමේ තියෙන වෙනස්කම් අනුව එක එක්කිනාගේ ඉන්ද්‍රියන් පිහිටනවා. හැබැයි ඒ පිහිටන විදිය මේ ලෝකෙ වෙන කෙනෙකුට පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? ශාස්ත්‍රඥ වහන්සේට. උන්වහන්සේ දකින්න මොන ඥානෙන්ද? ඉන්ද්‍රිය පරියත්ත ඥානෙන් දැකලා උන්වහන්සේට අවබෝධ වෙනවා මේ මෙයා අසවල් ගණේටයි කෙනෙක්. මෙයා අසවල් ගණේටයි කෙනෙක්. මෙයා අසවල් ගණේටයි කෙනෙක්. එක මේක බුද්ධ විශේෂය තියෙන්නේ. ඊරෝසි බුදුරජාන් වහන්සේ වදාළා ඒ නිසා සාරිපුත්ත ඔය ආගමික තපස්වරු මෝඩ අව්‍යක්ත. අව්‍යක්ත කියන්නේ මේ ගැන දැනුම් තීරුම් ඇති අය නෙවෙයි. හුඳලා කෙලෙස් සහිත අය කවුද කියලා දන්නේත් නැහැ. කෙලෙස් රහිත අය කවුද කියලා දන්නෙත් නෑ කියන මේ විදිහට සාරිපුත්‍ර පුද්ගලයන් නව දෙනෙක් ඉන්නවා. නව දෙනෙක් ඉන්නවා නිරයෙන් නිදහස් වෙලා මැරෙන. තිරිසන් අපායෙන්, പ്രേත ලෝකෙන්, සතර අපායෙන් නිදහස් වෙලා මැරෙන පුද්ගලයන් නව දෙනයි. කියන හැබැයි සාරිපුත්‍ර මේ කතාව, මේ කාරණාව මම මේ භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසක උපාසිකාවන්ට කියන්න ගියේ නෑ. ඇයි මං කියන්න ගියේ නැත්තේ? ඊට පස්සේ ඒ උදවිය කම්මැලි වෙනවා. බලන්නනේ බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ ස්වභාවය හොඳට දන්නවා. ඇයි දැන් සෝදාපන්න වෙච්ච කෙනා කල්පනා කරනවා දැන් ඉතින් හරිනේ. ඊට යා වීරිය කරන්න කල්පනා කරන්නේ නැහැ. කියනවා තංගිසේතු ඇයි මං කියන්නේ කියන්නේ නැති. මායිමන් ධම්මපරියන් සුත්ත ප්‍රමාදං ආහාරිස මේක අහලා ප්‍රමාද වෙන්න එපා කියන අදහස මගේ තිබුණා කියන. ඒක කියන මම මේක ඉදිරියට දැම්මේ නැත්තේ. මේ කාරණේ පැහැදිලි කරන්න කියන්න ගියේ නැත්නම් ඒකයි කියනවා. මොකද ඉක්මන්ට ප්‍රමාදයට දැන් අපිට තේරෙන්නේ කොච්චර ප්‍රමාදයට පත් වෙනවද කියන මේ චූටි පිනක් කරලා දැන් ඉතින් මලක් කමන්නයි කියලා කොච්චර කියන අයින්වදනේ. හරියට සතර අපායෙන් නිදහස් වෙලා නම් ඒක කිව්වට කමන්නේ නැහැ. මොකවන් නැතුව කොච්චර නම් කියනවදනේ පොඩි දෙයකට හා දැන් ඉතින් කමන්නයි කියන මලකටම ඒ වගේ එක පාට ප්‍රමාදයටපත් වෙනවනේ. මොකද දැන් අපිට මතක් වෙන්නේ නැන්නේ මම සතර අපායේ නිදහසිතේ කෙනෙක් හරියට නෙමෙයිනේ මම මේ මැරෙන්නේ කියලා. ඒ සිතුවිල්ල එන්නේ නැන්නේ. ඊළඟට ඉන්නේ මොකද්ද අපිට සිතුවිල්ල? මොකක්ද එන සිතුවිල්ල? හරි දැන් අපි මේ පින්කම හේතුවෙන් සුගතිය ඒ නිසා බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රමාදයට එක පාට ප්‍රමාදයටපත් වෙනවා. සාමාන්‍ය පින්කමකේ ප්‍රමාදයටපත් වෙනවා. ඒත් මේ ස්වභාවී අදහස් තියෙන අයව නේද බුද්ධ කාලේ හිටියේ. එතකොට ඒගොල්ලෝ දැන් මේ දේශනාව අහුවම දැන් තම තමන්ගේ කතාව තම තමන් දන්නවනේ. එතකොට ප්‍රමාදයටපත් වෙන්න එපා කියන අදහස උන්වහන්සේගේ හිතේ නිරන්තරයෙන් තිබ්බා. තිබිලා කියනවා නමුත් සාරිපුත්තේ මම මේ කතාව ඔබට මේ ප්‍රකාශ කළේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කියනවා. මොන ප්‍රශ්නෙටද? ආර තාපසින්නාන්සලා හදාපු ප්‍රශ්නෙට උත්තරය දෙන්නයි කියලා මම මේ දේශනාව කළේ. එතකොට පින්වත්නි මේකේ අපිට ලොකු එළිදරව්වක් නේද? මේක පෙන්නනවා බුදුරජාන් වහන්සේගේ ශාวกයෝ රහතන් වහන්සේලා හැරුණකොට රහතන් වහන්සේලා ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. රහතන් වහන්සේලා හැරුණකොට මේ ලෝකේ සතර අපායන් අත්මිදී මේ ගිය ඔව් නව ආකාරයක චරිත අපිට මේ බුද්ධ දේශනාවෙන් එළිදරව් වුණා. එතකොට මේකෙන් අපිට පේනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක්කෙනාගේ ඒ ගමන් මාර්ගය එයා හිතනවාට වඩා එයාගේ ගතියට අනුව තමයි, එයාගේ ගතිගුණ වලට අනුව තමයි ඒක සකස් වෙන්නේ. ඒකට ඒ සකස් වෙන විදියට තමයි එයාගේ ගමනය යන්නේ. හැබැයි ඒකට මේකේ පේනවා, හැබැයි මේ හැම එකකම පේනවා, ඒ බුදුරජාණන් වහන්සේ උඩ ඉඳලා අරගෙන තියෙන පිළිවෙල ගත්තොත් ඒ හැම එකම උන්වහන්සේ ලං කරලා තියෙනවා. උඩින්ම ඉන්නේ කවුද? අන්තරාප ඉපදිච්ච ගමම පිරිනවා පාන එක්කෙනා. දැන් ඊපස්සේ අන්තිමට තමයි ඉන්නේ සත්තක්කත්තු පරම ආත්මභාව හතක් දක්වා යන එක. එහෙනම් නිවනට ලං වෙච්ච ප්‍රමාණයට තමයි උන්වහන්සේ මේ බෙදීම කළා කියන්නේ. ඒ මොකද උන්වහන්සේට නිරන්තරයෙන්ම තිබුණ හැඟීමක් මේ. දැන් බලන්න මේ උන්වහන්සේ මේකවත් එලිතරව් කළා නැත්තේ ඒ කිනාට ඉක්මන් කරන්න ඕන නිසා, මේකෙන් මිදෙන්න ඉක්මන් කරලා උපකාර කරන්න ඕන නිසා. එතකොට අපිට තේරෙනවා මේකේ භයානකකම කොයි විදිහට උන්වහන්සේට වැටහිලා තියෙන්න ඕනේද කියලා. දැන් අපිට මේක භයානකකම ගැන කිසි එහෙම බලපතලක් අපිට තේරෙන්නේ නැහැ නේද? අපිට මේක මහා භයානක ඉරණමකට අපි බාධනය වෙලා තියෙනවායි. අපිට මහා දරුණු ආකාරයේ ඝෝර දුක් ගොඩකට මැදි වෙච්ච ගමනක යන්න වෙලා තියෙන පිරිසක්ය. අපිට සතර අපායට වැටුනොත් බේරිල්ල නැති කියලා අපි අහුවට ඒකේ අපිට එච්ච බයක් තේරෙන්නේ නැහැ නේද? එහෙම බයක්, අමුතු බයක් තේරෙන්නේ නැහැ. පොඩි වෙලාවකට ওই තප්පර දෙකකට තුනකට ඇති වෙයි. ඒ සැනකින් ඒක නැතිලන. දැන් අපි ගත්තොත් කෙනෙකුට අනතුරක් වෙනවා, මහා දුකකට පත් වෙලා ඉන්නවා. ඔන්න අපි දකිනවා ඒක ටීවී එකේ පෙන්නනවා, එක මොකක් හරි අහන්න ලැබෙනවා. ඒ වෙලාවට ඉතින් අපි ගාලා හූල්ලලා ඊට පස්සේ අර මේ කම්පා වෙලා ඉතින් ඇඟ හිරි වැටිලා ඉතින් අපි කියනවා අපේ හරි භයානක සංසාරයෙන් මේ කියලා කියනවා. ඊළඟ මොහොතේ ඉවරයි. මේ හැවුවා මේ ගියා. මොකද හේතුව? ඒ තරම්ම අපේ මනස පවතින්නේ ප්‍රමාදයට නැඹුරු වෙලා. අප්‍රමාදයට නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම තැනදීම අප්‍රමාදය ගැනම උන්වහන්සේ දේශනා කළේ. ඒක තැනක උන්වහන්සේ දේශනා කළා මේ ලෝකේ මේ සියලුම සත්වයන්ගේ මේ පියවර සටහන දාන්න පුළුවන් කිව්වා. ඇතාගේ පියවර සටහන ඇතුලේ යම් තා කුසල් ඇත. මේ ඔක්කොම දාන්න පුළුවන් කිව්වා තනි වචනයක් ඇතුලේ අප්‍රමාදය. ඒක කොච්චර දුරට උන්වහන්සේගේ හිතේ අප්‍රමාදිකින වචනේ කාල දෙල තියනවාද කියන්නේ, උන්වහන්සේ මේ පිරිනුවන් පාන්න මොහොතකට කලින් උන්වහන්සේ මොකද්ද වදාලේ? වය ධම්මා සංඛාරා, මේ හටගත්තු දේවල් නැසී යන ස්වභාවය යුක්ත අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව තම තමන් මේක අවබෝධ කරගන්න මාසික මේ පණිවිඩයේ උන්වහන්සේ නැවත නැවත යලි යලි බොහෝ සෙයින් ඒ වචනේ උන්වහන්සේගේ මුවින් ගිලිහුනේ. මේ පිළිබඳව උන්වහන්සේට තරම් ඥානයක් ලෝකේ වෙන කාටවත් නැති නිසා, උන්වහන්සේට තරම් වෙන කාටවත් මේ ගැන ඥානයක් නැහැ. ඉතින් ඒක නිසාම වෙන්න ඕනේ ඒ ගැන ගොඩාක් උන්වහන්සේට කරුණාව තිබුණේ. දැන් අපි දන්නවා, දැන් අපි ගත්තොත් ඔන්න අපටත් ඒ වගේ සාමාන්‍ය කරුණාවක් ඇති වෙනවානේ. දැන් අපි ගමු පාරේ, ඔන්න ලස්සන බලු පැටියෙක් යනවා. අපිට පේනවා දැන් වාහන යනවා. එතකොට වාහනේ ඇවිත් මේ බලු පැටිය නතර වෙලා පාර පනින ලෑස්ති වෙනවා. අපි කිට්ටුවෙන් යනවා. අපි දැන් ඌ දන්නේ නැහැ මේ පාර පනින්දු වාහනයකට යට වෙයි කියලා. එතකොට කම්පණිය කියන්නේ ඌටද අපිටද? අපිට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කොහොම හරි මහන්සි වෙනවා මේ බල්ලාව බලපටියා එතනින් අයින් කරන්න. එතකොට ඒකට අපේ තියෙන උනන්දුව ඒ සතාට නෑ. ඒ මොකද හේතුව? ඒ අනුතර පෙවුනේ කාටද? සතාට නෙමෙයි. ඒ අනුතර පෙවුනේ අනුතර ගැන අත්දැකීම තියෙන එක්කෙනාට. ඒ අනුතර ගැන අත්දැකීම තියෙන එක්කෙනාට කම්පණිය ඇති වුණා. අනේ මේ සතා දැන් ඔන්න පයින් හදන්නේ. මේට කලින් මේකව මේ පැටියව බේර ගන්න ඕන කියලා එහෙනම් දුවලා ගිහින් එක්ක රවට්ටලා එක්ක අඬ ගහලා කොහොම හරි ඇදලා ගන්නවා. එහෙම කරන්නේ නැද්ද? කරනවා. ඒ මොකද ඒ අනුතර පෙවුනේ අපිට. අනුතර පෙනිච්ච නිසා තමයි අපි ඒක කරේ. නමුත් ඒ සතා දන්නවද ඒක? දන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ මේක ගැන එක එක උපමා වලින් දේශනා කරනවානේ. උන්වහන්සේ දේශනා කරනේ අර හෙල්ල උපමාව. හෙල්ල පාර උදේ 100ක් කනවා, දවල්ට 100ක් කනවා, රැට 100ක් කනවා, අවුරුදු 100ක් හෙල්ල පාර 300 ගානේ දිනපතා අවුරුදු 100ක් කෑවට පස්සේ හතර පහෙන් අත් මිදිනවා කියලා කිව්වොත් කැමති වෙන්න කියනවා. ඒ වගේ මහා දරුණු උපමාවල් උන්වහන්සේ පෙන්වන්නේ නේ. ඒකෙන් පෙන්වීම මොකද්ද? මේ ධර්මය ආවෝද කරගන්න වීරියක් ගන්න ඕනේ කියලායි, අප්‍රමාදි වෙන්න ඕනේ කියලා තමයි උන්වහන්සේ එක එක වීරිය මේ චූටි ළමයින්ට කියා දෙනවා වගේ. පොඩි මුංගට තරම චූටි ගල්ලට හතක් තියලා මෙහෙම පොලිමට විශාල කන්දක් පින්නනවා. චූටි ළමයින්ට වගේ නේද? ඒක කියා දෙලා තියෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි මේ චූටි ගල්කට හත වගේ කොච්චර ගුණයක් විශාලද මේ කන්ද. ඒක කියන භාග්‍යතුන් වහන්සේ අපිට නම් කියන්න තේරෙන්නේ නෑ කියන විශාල මේ වගේ 10000 කෝටි ගුණයක් විශාලයි කියන. ඊට පස්සේ කියන මහණී ඉක්මන් කරන සුවහන් වෙන්න. එතකොට විඳින තින දුක මෙන්න මෙච්චරයි කියනවා. දැන් බලනතුරු උන්වහන්සේ මේ කියා දෙන්න දරපු මහන්සිය. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා එතකොට ඕගොල්ලන්ගේ තියෙන දුක නැති වෙලා තියෙනවා මේ අච්චර දුක. කියලා කන්ද පෙන්නනවා. කන්දෙන් පෙන්නලා කියනවා මේ වගේ දුකක් ඕගොල්ලන් ඉවරයි කියනවා. එතකොට ඕගොල්ලන්ට ඉතුරු වෙන්නේ අර ගල්කට හත පෙන්නලා කියන මෙන්න මේ වගේ කියන මේ එක එක ආත්මක තියෙන දුක ඉවර වෙච්ච දුකත් එක්ක සංසන්දනය කරලා. සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉවර කරපු දුක මේ මහා හිමාල කන්ද වගේ කියනවා. සෝතාපන්න වෙච්ච කෙනෙකුට විඳින තියෙන දුක අර චූටි ගල්කට හත පෙන්නලා කියනවා මේ වගේ කියනවා. එතකොට බලන්න මේ වගේ ඒ වගේ උපමාවල් වලින් උන්වහන්සේ මහන්සි ගත්තේ අපිට මේ ධර්මයේම අවබෝධ කරවන්න නේද? ඒ උපමාව දේශනා කළ තියෙන හැටියට අපිට පේනවනේ. එතකොට කිසි තැනක උන්වහන්සේ බුදු වෙන්න, පාරමී පුරන්න, බුදු පිරිසක් හදාගන්න කියලා කොහෙවත් කිසි තැනක දේශනා කළා නැහැ. බෝසත් වෙන්න, බුදු බව පතන්න කිසිම දේශනාවක නැහැ. හේතුව උන්වහන්සේ තමයි මේක දන්නේ. මේ සංසාරී භයානකකම අවබෝධ කළේ කොහොම අවබෝධ වෙන්නේ නැද්ද උන්වහන්සේ බෝධිමළුවේ හිතුණනේ අයියෝ මේ ශාස්ත්‍රය දුකට පත් වෙලා තියෙනවා ඉපදෙනවා ඉපදෙනවා ආයි මැරෙනවා ආයි උපදිනවා මේකේ ආතරසපණී මාච දුක්ඛස නිස්සාරණ නපඤ්ඤායත මේකේ මේ ඉවර වෙන තැන පේන්නේ නැහැ කියලා උන්වහන්සේ පැහැදිලි වුණානේ. ඉතින් ඒ නිසා කින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උපමා පවා අපිට අවබෝධ කරගන්න කොච්චර අමාරුද අපිට බරපතලක් මේකේ කිසිම දෙයක් කිසි බරපතලක් මේකේ වැටහීමක් ජබුරක් මේක හොයාගන්න බෑ. මොකද හේතුව අවිද්‍යාවමයි. අවිද්‍යාවමයි හේතුව. ඒකේ නවිද්‍යාවට මුකුත් පේන්නේ නෑනේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔව් මේ ගැන තේරුමක් නෑ. මේක දුකක් තියෙනවා කියලා දන්නේ නෑ. මේ දුක හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් කියලා දන්නේ නැහැ. මේ දුක නිරුද්ධ වෙන්න පුළුවන් කියලා දුක නිරුද්ධ වෙන ස්වභාවයත් කියලා දන්නේ නැහැ. ඒකට මාර්ගයක් තියෙනවා කියලා ඒ දන්නේ නැහැ. මොකද කරන්නේ මේ දුක වැළඳගෙන ඉන්නවා මම මගේ ආත්මය කියලා. එහෙම කෙනෙකුට මේ අනතුර හොයාගන්නත් බෑ. අනික එහෙම කිව්වා කියලා 아무ත් බයක් හටගන්නේ නැහැ. මොකද හේතුව දැන් හිතේ ස්වභාවයක් තමයි නැහිතේ සබා තණ්හාවේ ස්වභාවයක් තමයි తත්‍ර తත්‍රාවි නන්දිනි ගියේ කොහෙද එතන ඇලෙනවා දැන් තිරිසන් අපායට නම් ගියා එතන තමයි සතුට හොයන්නේ ප්‍රේත ලෝකෙ නම් ගියා එතන තමයි සතුට හොයන්නේ එතකොට නිරේ නම් ගියා නිරේ ඇතුළෙම තමයි එයාට පේන සීමාව වෙන යහොයන්නේ වෙන සීමාවකට යන්නේ නැහැ කෙනෙක් නේ පේන සීමාවයි තමයි සතුට යන් යායන්ත තණ්හා පුණ බාවිකා තත්ත්‍ර තත්ත්‍රා විනන්දිනී ඒ හිතන සතුටින් පිළිගන්නවා ඒ තියෙන දේවල් සතුටින් පිළිගන්නවා ඒක තමයි මේ තණ්හාවේ තියෙන ස්වභාවය එතකොට ඒ ඉබදු ස්වභාවයකට සකස් වෙන්නේම අවිද්‍යාව නිසා නේද ඒ නිසා මේ අපිට බැලූ බැලමට නිදහස් වෙන්න මොකවත් පේන්නේ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත උන්වහන්සේ කය දේශනා කරන්නේ ආදීනව දකින්න කියලා. ආදීනව කියලා කියන්නේ අනතුරු. අනතුරු මේකෙන් ඇතිවෙන අහිත විපාක භයානක ප්‍රතිඵල මේක දකින්න කියනවා. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි නිතර නිතර කලින් කලට හිතන්නේ කියන තමන් විඳපු දුක් තමන් පත්විච්ච කරදර ඒකට කියන්නේ අත් විපatti තමන්ට වෙච්ච කරදර විපත් අයියෝ මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා මේ ඔළුව හැරිච්චා කිව්ව අවස්ථා මේව මතක් කරන්න කියන අත් විපatti ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි වරින් වර හිතන්න කියනවා පර විපatti අනුන්ට වෙච්ච විපත් දැන් මේ විපත් බලලා අපි අයියෝ මේ මේ මිනිස්යාට මෙහෙම වෙනවද මේ වගේ දුකකට මිනිස්යා පාත්‍ර වෙනවද කියලා අනුන්ගේ දුක දිහා බලලා අපි කොච්චර අඬලා තියෙනවද නේ අනුන්ගේ දුක දැකලා අඬලා නැද්ද අපි අනුන්ගේ දුක දැකලා ඇස් වලින් කඳුළු ආපු නැති කෙනෙක් මං හිතන්නේ මිනිස්සු අතර අඩු ඇති එහෙමයි එතකොට අනුන්ගේ විපත් දැකලා අපි හරියට ශෝක වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාන්නේ පර විපatti පර කිව්වේ අනුන්ගේ විපatti වෙච්ච කලින් කලට මතක් කරන්න කියනවා වෙච්ච දේවල් අනුන්ට වෙච්ච හිරියර පීඩා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නැවත නැවත මතක් කරන්න මේ අත් සම්පatti තමන්ට ලැබිච්ච දේවල් පාර සම්පatti අනුන්ට ඒ කොම දේවල් නැසී යන සුභාන යුක්තයි එබඳු ලෝකික නේද ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ මේකේ දිගින් දිගට පවතින තියෙන ආශාව නැති වෙලා යාට පේන්න ගන්නවා මේකේ තියෙන කරදර. කරදර පේන්න ගන්නවා. කරදර පේනකොට මොකද වෙන්නේ? කරදර පෙවුරොත් මෙයා උපක්‍රමයක් හොයන්න ගැලවෙන්නේ. කරදරයක් පේන්නේ නැති එක්කෙනා උපක්‍රමයක් හොයයිද? නැහැ. යම්කිසි කරදරයක් පීඩාවක් හිරිහැරයක් බයක් වැටෙන එක්කෙනා නේද මේකෙන් ඈතර වෙන්න හොයන්නේ? එහෙම වැටෙන්නේ නැති එක්කෙනාට කිසි ගාණක් නැහැ. එයාට ඇයි එහෙම මොකක්වත් ප්‍රශ්නයක් තියෙන බවක් හිතන්නේ නැහැ එයා. ඒක කොහොමත් ඉතින් අනතුරු දකින්නේම දැන් මේ අනතුරු කියලා කියන්නේ මේකයි. මේ අනතුරු කියලා කියන්නේ මේ කුරහේ කිඹුලු හොයනවා වගේ තමයි නෙමෙයි. දැන් කුරහේ කිඹුල්ලු දකින්නවනේ. ඒ જાති එකක් නෙමෙයි මේ අනතුරු වෙනවා කියන්නේ. ඉතින් සමහරු නිෂ්කාරණී බය උපදව ගන්නව නේද? ඒක රෝගයක් නේ. නිෂ්කාරණී බය උපදව ගන්න සැක මට ගහයිද දන්නේ නැහැ. මට කාදරයක් කරයිද දන්නේ නැහැ. මම තනියම ඉන්නේ. නැත්නම් මම තනියම පාර යන්නේ මට කරදර කරන එක මොකද්ද? ඒක හිස්ටීරියා කියලා රෝගී. ඒක ඖෂධවලින් සනීප වෙනවා. මේ කියන්නේ ඒක නෙමෙයි. මේකෙන් ආදීනව මෙනෙහි කිරීම. එතකොට මේකට සම්බන්ධ මොකද්ද? මේක ප්‍රඥාවෙන් කරන්නේ. මේක ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ කොහොමද? ජීවත් වෙන්න තියෙන කාලේ අපිට කොච්චරද කියලා සීමිත අඩු සීමිත කාලයයි අපිට තියෙන්නේ කියලා අපිට තියෙන හිතන්න පුළුවන්කම. මොකද එහෙම හිතන්න පුළුවන්කමත් එක්ක අපි පුරුදු වෙනවා අකුසල් දුරු කරන්න සහ කුසල් වඩන්න අපි ඒක පාවිච්චි කරනවා. දැන් අර බයෙන් තැති ගැනීමෙන් අනේ මට මෙහෙම වුණාද මෙහෙම කරදරයක් වුණා කියලා ඕන කහිනේ දෙකක් බයලොන් කපලා කර ඉන්නවා. ඒක මොකද්ද? ඒක කුසල් වඩන එකක් නෙමෙයි. කුසල් වඩනවා කියලා කියන්නේ අප්‍රමාදී වෙනවා කියන එක. අත් විපත්ති පිරු තමන් නූලෙන් මරණයෙන් බේරිච්චා. නැද්ද මේ ලෝකෙ ගොඩක් දෙනෙකුට එහෙම වෙලා නැද්ද? ගොඩාක් දෙනෙකුට වෙලා තියෙනවා තමයි මේ දසමෙන් බේරිලා තියෙන ජීවිතේ මැරෙන්න ගිහිල්ලා. එතකොට එයාම කල්පනා කරනවා නේ මගේ මොකක් හරි පින්නකට තමයි මම මේ බේරු නමුත් යා හිතන්නේ නැහැ ඊළඟ පාර ආයේ වුණොත් මම බේරෙයිද? ඒක මතක් වෙන්නේ. ප්‍රමාද කියන්නේ ඒකයි. එයා හිතුවත් නෑ මම මේ බේරු නීම මගේ අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩා ගන්නයි කියන අන්න එයා ඒකට පාවිච්චි කරනවා. අන්නේ හිතුවා එයා හරි විදිහට එයා හිතුවා. එතකොට සමහරවිට උන කරදර ගොඩක හිර වෙලා හිටියා යා. දැන් යා නිදහස් වෙලා තියෙනවා කරදර වලින් පොඩ්ඩක්. එතන හිතනවා මම තව දවස් කීයක් මේ වගේ කරදර නැතුව ඉඳීද කවුද දන්නේ? එහෙනම් මේ කරදර නැති වෙලායි මම මේකෙන් කොහොම හරි වඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති කරදරයක් යාට කඩාගෙන වැටුණා. එතකොට යාට තියෙන තමන්ට තිබි සතුට සපත සීකරන්න. යාට තියෙන මට දැන් කලින් තිබුණ සම්පත්. මට තිබෙන පහසුකම් තිබුණා මට පිළිවෙල සතුටෙන් ඉන්න තිබුණා දැන් මට මුකුත් නෑ මට ආයේ බඳු වේ අවස්ථාවක් ලැබෙයිද නැද දැන් මං කරදර ගොඩ කින මේ වෙලාවෙත් මං කුසල් වටන් දෝ අත්ත සම්පත් තමන්ගේ සම්පත් නැති වෙලා දැන් මොන සම්පතිවිච්ච මතක් කරනකොට දැන් මේ වෙලාව මුකුත් නෑ නේද දැන් මම මේ වෙලාවත් කුසල් වටන්න ඕන කියලා ඕන දැන් එයි පැත්තට හරින කුසල් පැත්තට එතකොට කොහෙන් ගත්තා ඥානවන්ත කෙනාට අප්‍රමාදී වෙන්න අවස්ථාව උදා කරගන්න පුළුවන් එතකොට මේ අප්‍රමාදී වෙන්න අවස්ථාව උදා කරගන්න එක්කෙනා තමයි ටිකෙන් ටික ධර්ම මාර්ගයට පිවිසෙන්නේ මොකද ධර්ම මාර්ගයට පිවිසෙන්නේ වෙන විදියක් නැහැ නේ අපිට මේ නුවණින් කල්පනා කිරීමෙන් තොරව අපිට මේ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න තැනක් නැහැ දොරටුවක් නැහැ වෙන එන පාරක්ටවත් නැහැ වෙන පාරක්ටවත් නැහැ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න ඇයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවානේ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න තියෙන අංග අංග තමයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාරය ධම්මානුධම්ම පටිපදා මෙවන්නේ තියෙන්නේ එතකොට මේ ධම්මානුධම්ම පටිපදාවට යන්නේ යෝනිසෝ මානසිකාරයෙන් යෝනිසෝ මානසිකාරය ගන්නෙ සද්ධර්ම ශ්‍රවණයෙන් එතකොට දැන් මේක කරන්න තියෙන්නේ තමන්ම කල්පනා කර කර නේද මේක නැතුව ඇගෙල්ල ගන්න ක්‍රමයක් නැහැනේ වෙන මේ ධර්මාර්ගයට පිවිසෙන්න කියලා වෙන ලෝකෙ කිසිම ක්‍රමයක් නැහැ. ලෝකෙ කාටවත් වෙන ක්‍රමයක් දෙන්නත් බෑ. වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඒතර මේක කරන්න තියෙන්නේ හිතන රටාවෙන්මයි. ඒතර හිතන රටාවෙන්ම නම් මේක කරන්න තියෙන්නේ හිතන රටාවම තමයි සියෙන් හරි ගස්සන්න තියෙන්නේ. මොකද දැන් අපි පුරු වෙලා දැන් අපිට වැඩිපුරම දැන් තියෙන්නේ ප්‍රශ්නේ පුරුද්දනේ. ඇයි දැන් රවමි ගිහින් පුරුදු වෙලා කෙලවරක් නෑ මේ පුරුද්ද. පුරුද්ද කොච්චර බලපානවද කියන්නේ දැන් පුරුද්ද දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ සමහර අර පිළිඳි වච්ච රහතන් වහන්සේම දැක්කන්නේ කතා කරන පුරුද්ද කොච්චර ගියාද. මිනිස්සු හම්බුනම අහනවා කියන්නේ කොහෙද වාසලියෝ ගියේ? එහෙම අහනවා. එහේ මෙහෙවර කියලා අහනවා කියන්නේ. මිනිස්සු ඔක්කොම එතකොට හරි අහලා නිකන් මිනිස්සුන්ට ප්‍රශ්නයක්ද මේක? ඒ සංඝයාටත් දැන් මේක ප්‍රශ්නයක්. ඇයි මේ ගොරෝසු වදන්? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිල්ල කියන භාග්‍යතුන් වහන්සේ මෙහෙම හරි ගොරෝසු වචන පාවිච්චි කරනවා කියන ඔය පුරුද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය පුරුද්ද කිව්වා ආත්මභාව 500ක්ම බ්‍රාහ්මණේ කියන. ආත්මව 500ක්ම උසස් කුලයක ඉඳලා ඒ පුරුද්ද නම් කියන්නේ අනිත් හෙලා දකින්න නෙමෙයි කියන්නේ. පුරුද්ද මේ කියන්නේ. ඉතින් මේ වගේ පුරුද්ද කියන එක කොච්චර ඉන්නවද? නේද? පරිම්පලයන් කියලා කියන පුරුද්ද. හැබැයි හිතේ තරහක් නැහැ. අහන්නේ කෙනෙකුට හිතෙන්නේ මේ බයින්නවා කියලා. ඒ හිත නරක කරගන්නවා බෑන්නා කියලා. බැලුවම වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් මේ වගේ පුරුද්දක් යනවා නම් මේ වචනෙට යනවා නම් පුරුද්ද. වචනෙට. දැන් වචනේ කියන එක දැන් අපේ හිතේ සකස් වෙන සංස්කාරයක්, පචී සංස්කාරයක් කියන්නේ. ඒකටත් පුරුද්ද යනවා නම් හිතන රටාවට කොච්චර ගිහිල්ලාද? පුරුදු ක්‍රියාවට කොච්චර යනවද පුරුදු බලපාන වැද්දනේ දන්නේනේ එතකොට ඒ නිසා ඊළඟට මේ ජීවිතේ කොච්චර පුරුදු වලට අපි නිකන් ඇබ්බැහි වෙනවද හැබැයි මේ විදිහට ලේසියෙන් අපිට පුරුද්දකට ඇබ්බැහි කරගන්න පුළුවන් ධාර්ය ශ්‍රාන්තික මාර්ගය බෑනේ ඇයි ඒකේ තියෙන්නේ කුසල් වඩන්ද අකුසල් ප්‍රහාණය කරන එක තියෙන ඍජු ගමනක් ඒක වීරියෙන් කරන්න ඕනේ එක ඒ කියන්නේ සිහියෙන් තොරව කරන්න බැරි එකක්. දැන් සිහියෙන් තොරව පුළුවන්ද? දැන් අපි ගමුණු අකුසලයක් ගැන හිත ඉන්නවා මෙයා. ඔන්න එයා ධර්මය අහපු කෙනෙක්. දැන් අකුසලිය ආස්වාදයේ විදිහට හිත ඉන්නවා. දැන් ධර්මය අහලා තියෙන නමුත් මෙයා දැන් සිහිය නැද. එක පාට මෙයාට සිහිය එනවා. ඇවිල්ලා එයා හඳුන ගන්නවා මේ අකුසලයක් කියලා. හැබැයි එයා හිත අකුසලයට ආසක්ත වූ ඒ කියන්නේ අකුසලෙහි ගැලුණු හිත හරවන්නේ යා කුසල් අරමුණු ගන්න වීරිය ගතිය තුද නැද්ද වීරිය ගතියද ඒ වීරියෙන්නේ පිම්බලෙන් ඒ වීරියෙන්නේ පිම්බලෙන් මොකද හේතුව ඒ පිම්බලෙන් නැතුව ඒ වීරිය ගන්නෙ කොහමද මොකද හේතුව සම්පූර්ණ පිම්බලෙන් මේ වීරිය කියන එක තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ වීර්යය කියන්නේ සම්පූර්ණ පිම්බලෙ නෙමෙයිද? පින් බලේනේ දැන් උන්වහන්සේ උන්වහන්සේගේ වීරිය කොහොමද මේ ශරීරේ සම්මස් ලේ වියලේවා ඇට නහර ඉතුරු වේවා යම් වීරියකින් යම් පරාක්‍රමයකින් යමක් සාක්ෂාත් කළ යුතුද ඒ සාක්ෂාත් නුකුත් නැගිට මේ වගේ පින් බලේ මේ කරන්නේ කාචි කෙනෙක් හිටියා මට මතක හැටියට භික්ෂුතියක් වායසක භික්ෂුණියක් හැරමිටි ගගහා විජ්ජකූට පර්වතයට නැග්ගා හැරමිටියෙන් ගිහිල්ලා භික්ෂුණී බිදු පර්වතයට නැග්ගා නැගලා හැරමිට්ට පැත්තකින් තිබ්බා පාත්‍රය මුණින් හැරෙව්වා මං වලදන්නේ මම මෙතනින් නැගිටින්නේ එරිමියා ගෝතාගෙන වාඩි වුණා තීරි ගාතාල සඳහන් වෙනවා දවස් 7කට පස්සේ කකුල් දෙක දිග ඇරියා ඒ වීරියාවේ පිම්බලෙන් අද අපිට ඒ වීරියදියා බල්ල කඳුළු හලනවා ඇර වෙන එකක් තියෙනවද ඒ වීරියාවේ පිම්බලෙන් දැන් ඒකයි අර පින අපි හරියට කළ යුත්තේ දැන් අපි හරියට අපේ මොකද අපිට තියෙන්න ඕනි යම් කිසි ප්‍රඥාවක් හරියට හඳුනා ගන්න මේක වැඩ කරන්නේ කොහොමද කියලා ඒ ප්‍රඥාව නැත්තම් අපි එක එක ඒවා කරයි හැබැයි උවමනා ගමන යන්න හම් වෙන්නේ කවුරුත් එක්කන් යන්නේ නැහැ නේ උවමනා ගමන කයින් නෙමෙයි යන්නේ උවමනා ගමන යන්නේ මේ ලෝකෙට පේන්න යන්න බෑ මේ ගමන කයින් නෙමෙයි යන්නේ මේක මේක යන්නේ ක්‍රියාවකින් ඒ කියන්නේ ඇගෙන් පේන්නේ මගුල් ගේ කියනවා වගේ යන්න බෑ එතකොට මේ චිත්ත කය වචනේ තුල සිහිය වැඩෙන්නත් වීර්ය වැඩෙන්නත් නෝන වැඩෙන්නත් එයාගේ පිටිපස්සෙන් පල්ලු කරන්නේ මොකද්ද පින ආනේ එකයි අපි අර මේ හොඳට තේරුම් බේරුම් කරගන්න ඕනේ මම එකයි ඔය දැන් ඔය ධර්ම සාකච්ඡාවලදී අහන ප්‍රශ්න වලට මගේ උනන්දුවක් නැහැ මම ඉතින් අර ගාසේ එල්ලමට වගේ ඒවට උත්තර දෙනවා අර උනන්දුවක් නැහැ ඒවට මගේ උනන්දු නැත්තේ මොකද තේරෙනවා මේ අහන්නේ වේ කිසිම වටිනාකමක් නැහැ කියලා මොකද හරි දේ අල්ලගන්න තමයි අපිට අමාරු වැරදි දේ නම් කොච්චරවත් අහු වෙනවා හරි දේ අල්ලනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඉතින් අර මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල අර ධර්මය අහපු එක්කෙනා හොඳට මේක තේරුම් අරගෙන දැන් අපි කොට මේ පොදු වශයෙන්ම බලපාලා තියෙන්නේ දැන් පින්බලින් තමයි සම්පූර්ණයෙන්ම ඉදිපාද වැඩ කරන්නේ ඉදිපාද තියෙනවනේ ඔව් ඉදිපාද තමයි කැමැත්ත චන්ද ඉදිපාද චිත්ත ඉදිපාද අධිෂ්ඨානි වීරිය විමසීම එවිමංසනේ මේ ඔක්කොම එක එක දැන් බුදුරජාන් වහන්සේ කාලේ හිටපු ඔක්කොම මේ අසාමාන්‍ය වීරිය තිබ්බ බහුතරයකට තිබුණා අනිකේ යුගයේ ඉපදිච්ච ලංකා මිනිසුන්ටත් තිබ්බනේ ඒ විපරිච්ච ලංකා මිනිසුන්ටත් තිබ්බා ඒ පටවඩ ගාලා මේ ලංකා මිනිස්සු ධර්මය ආවෝද කරන්න පටන් ගත්තේ නැද්ද පටන් ගත්තානේ වීරිය කළානේ සම්පූර්ණ වීරිය ප්‍රතිඵල ලැබුණානේ ප්‍රතිඵල ලැබුණානේ එතකොට ඒකෙන් අපිට පේනවා මේ පිනත් එක්ක තමයි මේ ඔක්කොම දියෙන්නේ පින්බලෙත් එක්ක තමයි තියෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දැන් මේක හැබැයි තියෙන මාර්ගයේ ඒ නිසා මේකදී අපිට අර මේ කයිවාරු ගහන්න බෑ මම නම් කොහොම හරි සෝවාන් වෙන්න ඕනි මම නම් කුමාරය අඩුම සකදාගම් වෙන්න ඕනි මම නම් අනාගාමී වෙන්න ඕනි කියලා එහෙම අපේ හිතේ ආශාව තිබ්බා කියලා බෑ ඇයි ආශාවට අනුව නෙමෙයි ප්‍රතිඵලයේ තියෙන්නේ ප්‍රතිඵලයේ තිබෙන්නේ යෙදෙන විදිය අනුව හිතේ ආස කිරීම අනුව නෙමෙයි ඒක තැනක තියෙනවා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙන්න ඕනි මට මතක සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහින් කියනවා අනේ මං හරියට මට ඕනකමක් තියෙනවා මට දුකෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්නේ නැහැ නේ කියනවා මට මේ කෙලෙස් ග්‍රහණය කරන්න හරිය ඕනකමක් තියෙනවා මේක වෙන්නේ නැහැ නේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ලොකු ඕනකමක් ඔබට තියෙනවානේ ඒ ඔබේ ඕනකම ඔබට බලපවත්න්නේ හිත විසිරවන්නයි කියනවා ඒ විසිරවන්න බලපවත්න්නේ ඔබ අයින් කරන්න කියනවා හිතෙන් ඒ රස වෙන මට හැබැයි මේ දස දහස සක්වල පේනවා කියනවා ඒක ඔබට බලපාන්නේ ඔබේ මානෙට කියනවා මේ වගේ සාරිපුත මහ රහතන් වහන්සේ ලස්සනට උපදෙස් දෙනවා ඒ කියන්නේ ඉතා සියුම් විදිහට අපේ හිත ඒ අපි හිතන දේවල් ඔස්සේ මාර්ගෙන් බැහැර වෙනවා මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ අපිට තියෙන අවශ්‍යතාවය අපේ කුසලයක් කියලා නමුත් බලුවට පස්සේ ඒකෙන් හැදෙන්නේ සමහර නීවරණයක් ඒ නිසා හරි විදියට නෝනින් කල්පනා කරලා තමයි ඒක විමසල විමසල බේරගන්න තියෙන. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව හසුරුවන්නේ කෙනාට. ඉතින් ප්‍රඥාවෙන් යුක්තව කල්පනා කළා අර හොඳට ඒ තමන්ගේ තමන් ආවි මොන විදියෙ ගමනක්ද මේ සංසාරේ තමන් දැන් ඉන්නේ මොන විදියෙ තත්ත්වයකද මොකද්ද තමන්ට දැන් ලැබිච්ච දේ ඒ ලැබුණි කොහොමද දැන් තමන් යා යුත්තේ මොන වගේ ගමනක්ද මේකදී තමන්ට පිහිට වෙන්නේ කුමක්ද තමන් හොයාගෙන යන දේ මොකද්ද මේ ගැන තමන් හොඳට දැනුවත් වෙන්න ඕනේ නේද මොකද එහෙම දැනුවත්කම නැත්තම් කොච්චරවත් අතරමඟ විතා ගන්න බැරි විදිහට මේ ගමන් බිම වෙනස් වෙනවා වෙනස් වෙනවා ඒ නිසා මේ හරි අවබෝධයකින් මේ ගමන යනවා කියන එක ඒක නොනැති එකිනෙමයි කරන්නේ නැත්තම් වෙන්නේම මේ මාර්ගයම නෙමෙයි වෙන්නේ පොඩ්ඩක් අපි ධර්මයේ ඉගෙනගෙන ඕන මාන්නයක් ඇති කරගන්න මාන්නයක් ඇති කරගෙන ඉවසුන්න ඒකට උමනා කරන තමන්ට හොඳට වැටහිච්ච විදිය තමන් හිතා ගන්නවා තමන්ට ඔබට දැනුවා දැන් තියෙනවා ඊට පස්සේ වෙන්නේ ඉතින් ඒකට කණ්ඩායමක් වුණා හදා ගන්න කල්පනා කරනවා ඊට පස්සේ කොයික වෙන තැනකට යනවා ගිහිල්ලා ඒකේදී පහදිනවා පහදලා හිතනවා මම දැන් අතනට ගිහිල්ලා අතනින් කණ්ඩායමක් හදාගෙන ඉඳින්ට ආරං යනවා එහෙමත් කරනවානේ පිරිස එතකොට මේ ඔක්කොගෙම බලාපොරොත්තුනේ අවංකවම ධර්මයේ හැවිල්ල නෙමෙයි තමන්වත් දන්නේ තමන් මේ මොකද්ද කරන්නේ කියලා කොච්චර ඉන්නවද එහෙම තමන් දන්නේ මොකද්ද කරන්නේ කියලා ඒ නිසා පින්වත්නි මේ ධර්මය අවබෝධ කරන ගමන මේ කටින් යන එක නෙමෙයි ඒක යෝනිසෝ මනසිකාරයෙන් යන එක යෝනිසෝ මනසිකාරයෙන් තොරව යන්න බැරි එකක් වෙන මාර්ගයක් මේකේ පේන දෙක්මානක ලෝකේ කාටවත් පෙන්වන්න පුළුවන්කම නැහැ ඒ අර යෝනිසෝ මනසිකාරය කියන එක තමයි අපි වැටි වැටි හරි හදාගන්න ඕනි මොකද හේතුව වැටුණා නැගිටින්න උනේ වැටිච්ච එකනානේ. අපි ජීමු ගමනක් යද්දි වැටුණා. වැටුණා නම් ඉතින් මොකද අපි කරන්න ඕනේ ඊට පස්සේ? නැගිටින්න එකනේ. නැගිට්ටා. යා ගන්න බෑ. කොර ගහනවා දැන්. ඒක කරන්න ඕනේ මොකද්ද? යන එකනේ. මේක තමන් කරන්නේ නැද්ද අපි එන. අපි වැටිලා රිදිලා කොර ගගනවා ගියපු අවස්ථාවක් නැද්ද? ඒත් යනවනේ අපි. එහෙම තමයි කියන්න තියෙන්නේ. මේක කියලා අමුතු එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අර මේකට උවමනා කරන්නේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඇති වෙන්නේ යෝනිසු මනසිකාරී යෙදෙන කෙනාටයි. අවශ්‍යතාවයේ තියෙන කෙනා ඒ සඳහා කවුරු එපා කිව්වත් කවුරු බාධා කළා. එයා අවශ්‍යතාවය තියෙනවා නම් එයාට මේ මොනවද මේ අවශ්‍යතාව කතා අපි යම්ම මෙහෙම ගේ තියෙන පොඩි ගේ පොඩ්ඩක් තියෙනවා කියමු. ඔන්න දැන් ගේ ටිකක් ලොකුට හදා ගන්න ඕනේ. දැන් හිතනවා මම රට යන්න ඕනේ. ඔන්න ආවා මොකද්ද? අවශ්‍යතාවය. ළමයි පොඩි. දැන් මහත්තයා කියනවා යන්න එපා රට. ඔයා ගිහින් කොහමද? ළමයි බලාගන්න. එතකොට අම්මා කියනවා නෑ මං කොහොම හරි ළමයි ටික බලාගන්න. මේ ළමයිගේ අනාගතයට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඔයා හරි ගියක් හදලා තියන්න ඕනේ කියලා මේ අම්මා මේ නොපෙනෙන මේ මොකක්වත් නොදන්නා මිත්‍යා දෘෂ්ටික හද්දා කාන්තාරයට යන්නේ නැද්ද? යනවනේ පින තියනවා නම් ගිහිල්ලා බේරේ පින නැති එකනම් ගිහිල්ලා විඳවනවනේ කොච්චර නම් විඳවනද අපිට හම්බ වෙනවනේ ගියා විස්තර කතන්දර දැන් මේ මැද පෙරදිග රටවලට ගියාම හිතාගන්න බෑ මිනිස්සු සමහර මිනිස්සුන්ගේ තියෙන දුක මේ වේද ඊරෝස් දැන් ඔන්නේ යනවා ගෙදරදී මමන සිහිනේ මගදීම නැහැ ඉවරනේ එයාපෝට් එකට යනකට පපු වුණ වෙලානේ අනේ මම මේ ළමයි ටික දාලා මම යනවා කියලා. ඉතින් ගියපු දවස් ඉඳලා මාසයක් විතර යනකම් හරියට කෑමක් නැහැ යාට. මාසයක් විතර යනකොට ප්‍රීමේටිවිට පුරුදු වෙනවා. පුරුදු වෙනවා. ඉතින් ඒකවල බලන අවශ්‍යතාවයක් වෙනුවෙන් කොච්චර කැප කළාද? ඊට එහෙම කළාද මේ යන්තම් ඔය පඩියක් අරගෙන කීයක් කරේ උන් එවන්නේ. ඔවත් මොකද මේ මොකක්වත් දැනගෙන ඉගෙනගෙන යනවෙ? මොකවත් දන්නේ නැතුව යන්නේ. ගිහිල්ලා මේ පොඩ පොඩ එක එක කෙනකින් අහගෙන යන්තම් බැංකුවක කොහොමද කීයක් හරි දාන්නේ? කොහොමද ලංකාවට එවන්නේ? ඒ ඔක්කොම මෙහින් ඉගෙනගෙන යන්නේ නැහැනේ ගොඩක් අය. ගිහිල්ලා තමයි ඔය පොඩ පොඩ ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි එවන්නේ. ඒ එතකොට දැන් එයා සීනෙම වුණා. යුම් පිටූ ගණන් එවනවා මෙහෙම කරන්න, මෙයා නාය ගෙවන්න, වැට ගහන්න, ඊළඟට මේ ලිඳ කපන්න, ලිලි අයිනින් වැට ගහන්න, ළමයි ලිඳට වැට, මේ ඔක්කොම කල්පනා කර කර අම්මා ලියනවානේ. ලියනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ, ඊට පස්සේ තමන්ගේ මහත්වරුන් සල්ලි උන. ඊට පස්සේ කල්පනා කරනවා මේක වෙන දෙයකට පැටලෙයිද දන්නේ නැහැ. අයි වෙන අවුලක් හදාගන්නේ දන්නේ නැහැ. මට තියෙන ටිකක් නැතුවයිද? මෙහෙම වෙන්නේ නැද්ද? වෙනවා. එතකොට බලන්න අවශ්‍යතාවයක් වෙනුවෙන් එච්චර යනවා. සතර අපාය ගැන අවබෝධයක් අපිට තිබේ නම් අපිට කොච්චර අවශ්‍යතාවයක් ඇති වෙයිද ඒකෙන් බේරෙන්න? අවබෝධයක් නැහැ. සංසාරය ගැන අපිට හරි අවබෝධයක් තිබ්බනම් කොච්චර අවශ්‍යතාවයක් අපිට ඇති වෙයිද මේකෙන් ගැලවෙන්න? මම කියන්නේ දැන් ගේ හදා ගන්න මේ අර අවශ්‍යතාවය. ඒකට ගිහිල්ලා අන්තිමට මේ සමහර අම්මලා ලියලා එවනවා ලියුම්. ළම දරු ආඬාඬ මේවා කියවන්නේ. සල්ලි ටික ආපු ගමන් ළමයින්ට මතක නැහැ මේ අම්මා දුක් විඳක් කියලා. එහෙම නැද්ද? කොච්චරද? සමහර ඉතින් පින තියෙන පොඩ්ඩක් හරි පිනක් තියෙන අම්මලාගේ කීයක් හරි හොයාගෙන ඇවිල්ලා ගේ පොඩ්ඩක් හදලා ඉතින් ආයෙත්ින් ළමයි ටිකක් ටික හොඳින් ඉන්නවා. ඉතින් මේ බොහොම ටික දෙන්නේ. ඊට පස්සේ එහෙට පුරුදු වෙලා එහෙම විනාශ වෙන කොච්චරද? එතකොට බලන්න මම මේ කිව්වේ ඔබට සාමාන්‍ය අවශ්‍යතාවයකට මිනිස්සයා කරන කැපවීම. සාමාන්‍ය අවශ්‍යතාවයකට. ඒක හරි විදිහට හරව ගන්න ඕනේ අපි ධර්මයේ හැසිරෙන්නයි පින කරගන්න. මොකද ඒ කැපවීම අපි කරන්න ඕනේ අවබෝධයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕනේ. මොකද හේතුව යෝනිසෝ මනසිකාරය තමයි අපිව ධර්මාර්ගයට දාන්නේ. අපි දාන්නේ පිටස්තර පුද්ගලික නෙමෙයි. පිටස්තර පුද්ගලිකුට කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නපු ආකාරයට අපට තියෙන අපිට කල්පනා කරන්න තියෙන පුළුවන්කම. උන්වහන්සේ දේශනා කරපු ආකාරයට අපිට කල්පනා කරන්න පුළුවන් හැකියාව. ඒ අපිට ඒ කල්පනා කරන්න පුළුවන් හැකියාව ආවොත් ඒ දේශනා කරපු විදිහට ඒ මොකද්ද? ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ හැකියාව අපිට නැත්තම් ඒ මොකද්ද නැත්තේ? යෝනිසෝ මනසිකාරය තමයි නැත්තේ. ඉතින් යෝනිසෝ මනසිකාරයේ නැතුව සම්මාදිට්ඨිය පහළ වෙයිද? සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ යෝනිසෝ මනසිකාරය ඇති වෙන විදිහට, ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ වදාළ දේශනාවට අනුව කල්පනා කරන්න පුළුවන් හැකියාවක් අපි එක එක්කෙනා මහන්සියෙන් හදා ගන්න ඕනේ. හැබැයි සමහර විට අපි හිතපු නැති විදිහට අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්නත් අවස්ථාව තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට ඒ විදිහට හිත හරවන්නේ නැති නිසා ඒක නොවෙන්නත් පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර හිටියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය අවබෝධ කරගන්න තිබිච්ච අවස්ථාවල් අහිමි කරගත්තු. අපූර්වවට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වාසනාව ඒ කැපැසිටි එක තිබිච්ච අය ඒක නැති කරගත්තු අවස්ථාව කොච්චර තිබ්බද? ඒ නිසා අපිට නැහැ කියන්න බැ. දැන් අපි කිව්වොත් දැන් අපි මේ අපි වුණ දැන් අන්න මහන්සි වෙලා අපි දැන් ධර්මය ඉගෙන ගන්න බලන්න මතක හිටින්නේ. දැන් මතක හිටින්නේ නැතුව නම් අපි කරන්නේ මොකද්ද? හිතින් කඩාගෙන වැටෙන්නේ නේ. හිතින් කඩාගෙන වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒක මං හිතනවා අපිට වෙන සුදුසුකමක් කියලා. ඕන් දැන් මොන සිල් ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. මේක හරියට කරගන්න බෑ. එතකොට ඔන්න කඩාගෙන වැටෙනවා. ඒකටත් කඩාගෙන වැටෙන්නේ නැතුව හිටියොත් ආයමත් යාට මේ අවස්ථාව ආයෙ ගන්න පුළුවන්. ඒ මොකද හේතුව දැන් ඒක එක්කේ දැන් අපි කරන්න ඕනේ වැරද්දත් එක්කම අඩුපාඩුවක් අපේ ජීවිතේ ඇතුණාම ඒකට කඩාගෙන වැටෙන එකද ඒ අඩුපාඩුව හදාගන්න මහන්සි වීමද? හදාගන්න මහන්සි වීමයි කරන්න ඕනේ. ඒක කවුරුවක් කරලා දෙන්න ඕනේ නැහැ. ඒක අපි කාරණේ දන්නවනම් ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් නම් යා තම තමන් අමාරු වෙන හැටි තම තමන් නිකේ හිටිනවා. තම තමන් මේක තමන්ගේ ගුණේ වර්ධනය කරගන්න තම තමන් මහන්සි ගන්නවා. ඒක තම තමන් කරන එකක්. ඒක අපි දැන් අපි ගත්තොත් අපේ ජීවිතේ කොච්චර නම් ජීවිතේ පොඩි වෙලාවකට හරි කොච්චර නම් අපි තනියම ඉන්නවද නේ? කෑම කන්න ගියම තනියම ඉන්නවා, නාන්න ගියම තනියම ඉන්නවා, ඇඳුම් හොදන්න ගියම තනියම ඉන්නවා, වැසිකිළියට ගියම තනියම ඉන්නේ. හැම අවස්ථාවකම අපි හිතන්නේ නැද්ද? හිතනවනේ, අපි කල්පනා කරනවනේ. එතකොට හැම අවස්ථාවකදීම අපිට මේ සිහියෙන් ඉන්න නැත්නම් ධර්මයේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න අපි අවස්ථාවක් ගත්තොත් ඒ හැම එකක්ම අපිට පිට වෙනවා. ඒ නිසා මේ අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඔස්සේ කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ කුසල් වැඩිම පිණිස. අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. එතකොට ඒ විදිහට තමන් මේ කල්පනා කරන එක තමන්ගේ අතේ තියෙන්නේ නේ. බාහිර කෙනෙකුට මේක කරන්න බෑ. බාහිර කිසි කෙනෙකුට කරන්න බෑ. කොටිම කියන්නේ ශ්‍රද්ධාව ඇති කරලා දීමත් කරන්න බෑ බාහිර කෙනෙකුට. සැකේ දුරු කරලා දීම කරන්නත් බෑ. දැන් අපි කිම කෙනෙකුට සැකයක් ඇති වෙනවා. කෙනෙක් ළඟට යනවා දැන් පස්සට ඔන්නයට උත්තරයක් හම්බ වෙනවා. ඒ උත්තර හම්බුලා ඒ පස්සේ සැක නැතුණාට ඊළඟ පස්සේ සැක එන්න බැරිද යාද? එතකොට සැක නැති කරගන්න විදිහට කල්පනා කරන්නත් තමන් දාස වෙන්න ඕනේ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක කවුරුවත් එහෙම කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ ඊළඟට මේකට කිසියම් ආකාරයකින් මම ඒක කිව්වේ අර අවශ්‍යතාවය අපිට ඇති වෙන්නේ මේ ප්‍රශ්නේ දැනුවත් නම් උතර. මේ සතර පාය පිළිබඳ ප්‍රශ්නේ අපි හොඳට දැනුවත් නම් හොඳට මේ ගැන අපිට වැටහීමක් තියෙනවා නම් ප්‍රශ්නේ පැහැදිලි නම් විතරයි උත්තරී අවස්ථාවේ තියෙන්නේ. ඒ හරි විදිහට කල්පනා කළොත් අපිට අපේ හරියටම අපිට තේරුණොත් මේ සතර පායයි අපිට තියෙන ප්‍රශ්නේ කියලා. එහෙනම් අපි කාටවත් වෙන ප්‍රශ්න ඉතුරු වෙයිද? අසවලා නැහැ, මට මේ තනක් දුන්නේ නැහැ, මට පාඩු වෙන්න මුල්ලක් හම්බ වුණා. මේ වගේ ප්‍රශ්න ඉතුරු වෙයිද අපිට? ඒ මොකක්වත් නැහැ. අපි හරි ප්‍රශ්නේ අපිට තේරුණා නම්, හරි ප්‍රශ්නේ තේරුණා නම් වෙන ප්‍රශ්න මොකවත් නැහැ. එහෙනම් මේ හරි ප්‍රශ්නෙට යා හරි උත්තරය ගන්න මහන්සි වෙනවා. හරි ප්‍රශ්නෙන් හරි උත්තරය ගන්න මහන්සි වෙනවා. ඒ මහන්සිය තමයි එයාට හරි පිළිතුරට උපකාරී වන්නේ. දැන් දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ නැහැ දැන්. රාහතන් වහන්සේලා නැහැ. මාර්ගඵලලාභී නැහැ. හිටියත් අපිට හොයාගන්න බෑ. එහෙනම් අපිට එකම පිට මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. ඒතරේ ධර්මයේ සීකිරිල්ල විතරයි අපිට තියෙන. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේම සරණ යන්න. වෙන දෙයක් සරණ යන්න එපා. ධර්මයේම තමන්ගේ ජීවිතයට ලං කරගන්න. ධර්මයටම සත්කාර කරන්න. ධර්මයටම සම්මාන දක්වන්න. ධර්මයටම ගෞරව කරන්න. ධර්මයටම උපහාර දක්වන්න. ධර්මයට උපහාර දක්වන්න කියන්නේ කිව්වෙ මොකද? ධර්මයමයි තමන්ගේ ජීවිතයට පිළිත පිණිස, පිළිසරණ පිණිස, ආරක්ෂා පිණිස පවතින්නේ. එතකොට මේ ධර්මයේ කරා යන්න උමන අවශ්‍යතාවය ඇති වෙනුනේ කාටද? තමන්ට. මේ අවශ්‍යතාවය ඇති කියන දැන් බලන්න අපිගේ මොන්න කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා. මොකද ඉක්මනින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. නමුත් මේ විද්‍යාව දහසක් දෙයට බැඳිලා. අපිකම රස්සාව කරන්න ඕනේ. අපිකම රස්සාව කරලා තියෙන කඩයක් කියලා. දැන් යා උදේ කියලා කඩේ අරින්න ඕනේ. කඩේ මේ සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. සේවකයෝ ඉන්නවා. සේවකයන් බලන්න ඕනේ. බඩු බලන්න ඕනේ. බලන්න. ඒ ඔක්කොම මැද්දෙන් යාගේ ඔළුවේ හරකට වැඩ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ උපමා මා දේශනා කළා. ආන වැස්සි වගේ කියනවා ඉන්න ඕනේ. වැස්සි ඉන්නවා. වැස්සි තනකොළ කනවා. පැටිය ගණන් බලන්න ඕනේ කියන දේ. වැස්සි බඩගින්නින්. බඩගින්නින් වැස්සි වගේ ඉන්න කියනවා. ඇයි බඩගින්නින් වැස්සිට ඕනේ තනකොළ කන්න? තනකොළක් කනවා වරින් වර. පැටිය දිහාත් ඇහ ගහගෙන ඉන්නවා කියලා. පැටියත් බලාගෙන ඉන්නවා තනකොළත් කනවා. එතකොට වැස්සිගේ ඔළුවේ මේ දෙකම වැඩ කරනවා. මේ වගේ ඉන්න කියලා කිව්වා. අපි කියන්නේ එතකොට කඩේ දාගෙන ඉන්නේ කියන්නේ කඩෙත් කරන්න ඕනේ. හිතේ ධර්මයේ වැඩ කරන්නත් තියෙනවා. එතකොට අපි කියමු දැන් 100 නම් ඉන්නේ. ඔන්න එයාගේ එක්කෙනෙක් ඉන්නවනේ අනවශ්‍ය විදිහට රටේ නැති වල්පල් කතා කරගෙන. මම කරන්නේ අය 100 උපදිනවා මම මේ කතා කරන්න හදන්නේ. එයා මුකුත් එයාට කියන්න යන්නේ නැහැ. කස්ටමර් කෙනෙක් කියමු තමන් ගාවට ඉන්න පාරිභෝගිකෙක් කියමු. එයා නරක වෙනවා හිත එයාගේ. එතකොට එයා ඉන්නේ නැහනේ. එතකොට එයාව හදාගන්න බේර ගන්නත් ඕනේ. එහෙම නේද බුද්ධිමත් කෙනා ඉන්නේ. එතකොට සමහරට ඔන්න ධර්මයේ හැසිරෙන්න මෙයාගේ හිත පාලනයකට එක්ක ඕන දැන් දරුවෝ තුන් හත දෙනෙක් ඉන්නවා. දැන් අම්මටයි තාත්තටයි ධර්මයේ හැසිරෙන්න ඕනේ. හැබැයි ළමයි ගැන බලන්න ඕනේ, රස්සාවල් කරන්න. එතකොට ඒ ඔක්කොම මැද්දේ තමයි මේක කරන්න තියෙන්නේ. එතකොට යා බලාපොරොත්තුනු නෑ නෑ. දැන් මම මේ වෙලාවේ ළමයිට හොඳට උගන්වනවා මේක කරලා. ඊට පස්සේ ළමයිටත් ওই දීග තනක දීලා ඊට පස්සේ අපි පෑන්සොම් යනවා. ඊට පස්සේ මේක කරගන්න ඕනේ අපි පාඩු වෙන කවදාවත්. කවදාවත් හිතන්නවත් එපා. ඒ හේතුව කිසි දවසක ඒක ලැබෙන්නේ නැහැ. සමහර විට අපිට විවේකයක් එන දවසට අපි වෙන විකාරයක පැටලලා ඉන්න පුළුවන්. දැන් තියෙන අවශ්‍යතාවය අපිට හිත නොතිබෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. මොකද අපි හිතන්නේ, අපි විශ්වාස කරන්නේ අපිට හිතට ඇති වෙන දේ මිසක් හිතේ ස්වභාවය අපි දන්නේ නැහනේ. හිතේ ස්වභාවය මොකද්ද? බොහෝ කලක් මේ සසරේ යෙදිච්ච හිතක් මේ තියෙන්නේ. නිරේ ගිහිල්ලා විදුවලා ආපු හිතක් මේ තියෙන්නේ. ප්‍රේත ලෝකේ ගිහිල්ලා නොයේක ආකාර ජීවිත ගත කර කර ඉඳලා ආපු හිතක් තියෙන්නේ. එතකොට තිරිසන් අපායේ වැටිලා නොයේක විදියට ජීවිතේ ගත කර කර ආපු හිතක් තියෙන්නේ. එතකොට මේ හිත හිතම ඕන පැත්තට හැදෙන්න ලෑස්ති වෙච්ච හිතක් එක මේ ඉන්නේ. එතකොට මේ හිත ලෑස්ති නැහැ මේ කියන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න ඕනේ හිත නෙමෙයි යෝනිසෝ මනසකාරය. ඒ අපේ කල්පනාව. ඒ කල්පනාව හරියට ලෑස්ති කළොත් විතරයි ඒ හිත ලෑස්ති නැහැ. හිත ලෑස්ති මේ කියලී වාසය කරන්. මේ ඉපා මේ ඵලයන් කියනවා. මේ අතරපන් කියනවා. හිත කියනවා මේ වහපන් ටීවී එක. ඔව්. දහම් පොතක් කියූපන්. ටිකක් කලම හිත කියනවා නෑ බලාපන් දැන් ඔන්න නාට්‍යයක් යනවා. මේ જાති හිතන්නේ තියෙන්නේ. මේ જાති හිතක් තියෙන්නේ. ඒ කියන්නේ හිත කියන දේම තමයි අපි කරන්න පුරුදු වෙලා ඉන්නේ. නමුත් ඉතින් ඒ නිසා දැන් අපිට හිත කියනවා හරි සත්‍ය සොයාගෙන ඵලයක්. මොන්න අපි හිතන දැන් හරි හිත මට දැන් හරි මාර්ගේ පෙන්නනවා. මොන්න දැන් සත්‍ය හොයාගෙන යනවා. මොන්න සතුටුයි දැන්. ඊට පස්සේ හිතනවා හරි දැන් මට හරි මාර්ගේ පෙන්නු. දැන් ඉතින් මං අකුසලයට වැටෙන්නේ නැහැ. ඔන්න ප්‍රමාද වෙනවා. දැන් අකුසලෙට වැටෙන්නේ නැහැ කියලා හිතච්ච ගමන් මොකද වෙන්නේ? අර තමන් කල්පනාවෙන් ඉන්න එක අතාරිනවා. අතරේ ගමන් දන්නේ නැහැ ටිකෙන් ටික ආය අකුසලයට වැටිලා කාලයක් යනකම් දන්නේ අපි මේ සිත මාව නොමග යවලා නැහැ. ආන් එහෙම හිතක් එක තමයි මේ ගමන මෙතෙක් කල් මේ අපිට යන්න උනේ. ඒ නිසා මේක ප්‍රඥාවන්ත කෙනෙක් තමයි තෝර බේරගෙන මේ අවුල ලිහා ගන්නෙ. ඔව් හොඳ ප්‍රඥාවක් මේකට තියෙන්න ඕනේ. හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඊළඟට මේක හරියට නොයේක් මතවාද නොයේක් විග්‍රහ හරියට යනවනේ. හරි නොයේක් විග්‍රහයන් මැද්දි තමයි අපිට මේක කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා නියම විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තේරුම් අරගෙන ඒ කෙරෙහි හිත පෑදිලා එහේ හරිදී හරි විදිහට අල්ලගෙනම යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිසියම් ආකාරයක දැන් අපි ගත්තොත් මම ඔබට කියවන්න මම ඔන්න ඊයේ ආවේ ඉන්දියාවෙන් ඉඳලා මට හිතාගන්න බෑ ඉන්දියන් සමාජය. අපි ගත්තොත් ඉන්දියන් සමාජය අපේ සමාජයට වඩා වෙනස්. අපේ සමාජයට වෙනස් කියලා කියන්නේ මේ සමාජය තුළ එච්චර මේ ආගමික භක්තිය නැහැ. ඒක ඉතින් මට පැහැදිලි එකක්. දැන් එහෙ පුංචි ළමයාගේ ඉඳලා තියෙනවා අසාමාන්‍ය ආගමික නැඹුරුවක්. ඒ නඹරුව මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒක ඉන්දියාවේම ඒක නිකන් මේ පොළොවේ ඉන්දියන් පොළොවේ තියෙනවා. ඒක 아무තු පොළොවක්. ඒ ඉන්න මිනිස්සුන්ගේ චූටි ළමයක ඉඳලා ඒක තියෙනවා. මේ පිළ ළමයින්ට කල්පනා කරන්නත් පුළුවන්. දැන් තු අවුරුදු 9ක පොඩි ළමංගේ ළමයිට කිව්ව දවසක් දැන් බලන්න. දැන් මේ ෆෑන්, මේ ලයිට්, මේ තහඩු, මේ සිමෙන්ති, මේ පුටු, මේ කන බොන දේවල්, මේ ෆ්‍රිජ් යක්කෝ අපිට සුද්ධුනේ දුන්නේ කිව්වා. මං කව මේ සුද්ධු දීපු නැති එකක් මතක් කරන්න බලන්න. ඒකලෙම කාදීස්සුව. මං කවුද කියලා. ඇයි මිනිස්සයා? ඇයි මිනිස්සයා කිව්වා? අවුරුදු 9 වයස. ඉතින් ඒ වගේම අර ඒක පාට හිතන්න පුළුවන්කම ඒ ළමයින්ට තියෙනවා. ඊළඟට දී ළමයින්ගේ ස්වභාවය තමයි ඒ ළමයි මේ දහම් කරුණ උරා ගන්නවා. ඒකට කියන වචනේ. දැන් බුදුන් වඳින්න කියපු ගමන් ඒ ළමයි ගෑස් වහන්න කියන්න ඕනේ නැහැ. අපි කවදාවත් ඇස් වහන්න කියන්න ඕනේ නැහැ. ඇස් වැහෙනවා. දැන් බුදුන් වඳලා ඉවරනකම් මේ ඇස් හැරෙන්නේ නැහැ ළමයාගේ. මේ චූටි ළමයාගේ අවුරුදු 4 5 ළමයාගේ. ඒකෝර එක පිහිටපු එක. ඉබ්බඳු අය ගිහින් තියෙන නොමග අවුරුදු ගානක් මේ කාගම් වලින් බොරු කියලා කියලා කියලා කියලා බොරු කියලා කියලා බොරු කතන්දර හදලා ඇත්ත වහලා. දැන් බොරු කතන්දර හදලා ඇත්ත වහුවට පස්සේ ඇත්ත මතුවෙන්නේ කොහොමද? ඉතින් මං කියනවා ඊට පස්සේ මං කිව්වා නෑ ඉතින් මේ බොරු වගේම තමයි ওই චිත්‍රපටි වල තියෙනවා ඇත්ත වගේනේ පේන්නේ. දැන් චිත්‍රපටි බලන අපිට හැමෝටම පේන ඇත්ත වගේනේ. අපි ගැස් වෙනවා කලබල වෙනවා අඬනවා අපිට වෙන්න දිතරට බලද්දි වෙනවා. නවකතා කියන්නේ අම බොරු නෙමෙයිද? ඇහිටි ඇති වෙනව නෙමෙයිද ඔක්කොම? නමුත් ඒක බලද්දි අපිට මොකද්ද තේරෙන්නේ? අපි ඉස්සර ඔක්කොම මෙහෙම පේන්නේ නැද්ද? අම බොරු. එතකොට චිත්‍රපටි කියලා කියන්නේ අමුබුරු. එතකොට දැන් විද්‍යා ප්‍රබන්ධ ගත්තොත් ප්‍රබන්ධ. ප්‍රබන්ධ කියන්නේ අමුබුරු. නමුත් මේ බොරුව පේන්නේ අපිට හැමතිස්සෙම. මං කිව්වා මේ දැන් ওই රාමායන වගේ පොත්වල තියෙන බොරු ඒ වගේ බැලුවම මං කිව්වා මේ බොරු මොනවද? ඒක කියනකොට බොරු කියලා තේරෙනවා. දැන් බලන බොරුව අපිට බොරු කියලා තේරෙනවද? නෑනේ. දැන් අපි ෆිල්ම් එකක් බලද්දී අපිට තේරෙන්නේ නෑ මේ බොරුවක් මේ යන්නේ කියලා. අපිට හිතෙන්නේ ඇත්තක් වගේ. එතකොට ඒ වගේ තමයි මේ ලෝකේ මිනිසුන්ගෙන් බොරු කියලා කියලා කියලා කියලා කියලා ඇත්ත නෑ දැන්. ඇත්ත වෙයිලා. ඒ බලෙන් තමයි ඉන්දියාව තුළ ඇත්ත වැහුවේ. දැන් බලෙන් ඇත්ත වැහුවට පස්සේ දැන් ඇත්ත ඉස්මතු වෙන්න පේන තිග්මානික ක්‍රමයක් නෑ. පේන තිග්මානික. පේන තිග්මානික ක්‍රමයක් නෑ. හැබැයි මේ ඇත්ත යම් කිසි කෙනෙක් කතා කළොත් එයාට ඇත්තට පිවිසෙන්න පුළුවන්. මොකෙන්ද? ප්‍රඥාවෙන්. වෙන කිසිම ක්‍රමයක් නෑ ඇත්ත කරා යන්න. සත්‍ය අපි ළඟට එන්නේ නෑ. ඒ නිසා මම කිව්වේ දැන් සමහරව අපිට කියනවා කියලා මෙහෙමයි අසවලා අසවල් තැන්ට ගිහිල්ලා රැවටිලා එන්න මුලා වෙලා ඉන්නවා. ඉතින් මේ ලෝකේ බොරු කියන එක හැමතැනම තියෙන එකක්. ඒකට සත්‍ය තෝරා බේරා ගැනීම තමන් විසින් තමන් විසින් තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ගේම ප්‍රඥාවෙන් කරගන්න තියෙන එක. වෙන කරන්න කිසිම දෙයක් කිසිම තැනක නැහැ. ඒ නිසා මේ ඒ ප්‍රඥාව කියන එක දැන් ප්‍රඥාවක් තමන්ට තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ට කල්පනා කරන්න පුළුවන් නම් විතරයි. එහෙම නැත්නම් තමන්ට ප්‍රඥාව තියෙනවා කියලා තමන්ටවත් සොයාගන්න බෑ. සොයාගන්න බෑ. අනේ ඒකයි ඒක මම කියන දැන් අච්චර හොඳ ආගමික මතයක ඉන්න ඉන්දියා මිනිස්සුන්ට කිසි දෙයක් නැහැ නේ. දැන් මේ දවස්වල අර බෝල් බම්බ යනවා. අර ඒ කියන්නේ මිනිස්සු කිලෝමීටර් 150 පයින් යනවා. පයින් යනවා කිලෝමීටර් 150 ගිහිල්ලා අර පුංචි වතුර ටිකක් මේ අර අපි කරේ තියාගෙන යන්නේ අර දෙපැත්තේ ඉල්ලලා කද. අන්න කද වගේ චූටියට මේ සංකරම මේ චූටි ළමයිගේ සෙල්ලම් බඩු වගේ ප්ලාස්ටික් වල ඒ දාලා අර සරු පිත්තල වලින් සරසලා ඒක ඒගොල්ලෝ යනවා. ඉතින් බෝල් බම් ටීකේ ගිහිල්ලා අර සිව දෙවියන්ගේ කියලා ඒගොල්ලෝ මේ සිවලිංගෙට නාවල ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඉතින් මහල්ල එනවා. හරි ඉතින් සුද්ධයි. දැන් නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවස්ථාවක් එනවා. මිනිස්යාට ප්‍රඥාව තියෙන. හැබැයි කියන්න කෙනෙක් නැහැ. අක්කන සූත්‍රය තියෙනවනේ. ඒ වගේ ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්දියාවේ ඉන්නවා කියන්න කෙනෙක් නැහැ. එතකොට කියන්න කියන්නේ තුනට පස්සේ ප්‍රඥාව ඉස්මතු වෙන්න විදියක් නැහැ. එතකොට එයා ඒකත් එක්කම මැරිලා යනවා. මැරිලා යන්නේ නිරේ මිදිලත් නෙමෙයි. තිරසං අපායෙ මිදිලත් නෙමෙයි. ප්‍රේත ලෝකෙ මිදිලත් නෙමෙයි. අපායෙ මිදිලත් නෙමෙයි. ඒ නිසා ඕන වෙලාවක එයා ආයේ දුගතියට යනවා. ඒ ප්‍රඥාව ප්‍රයෝජනක් හම්බෙන්නේ නැහැ. එතකොට අද අපිට යම් ප්‍රඥාවක් තියෙනවා නම් මේ මනස ලෝකේ මේ ලංකාවේ පිටිලා ඒ ප්‍රඥාවෙන් ප්‍රයෝජනේ තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කළොත් විතරයි. ඒ නිසා අපට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්න වාසනාව ලැබේවා.